සාදු සාදු සාදු නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු සුඛී අවේරං කායෝ ගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමස්කාර වේවා බුදු රුවනට සැමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සීල දස්සන සම්පන්නං ධම්මට්ඨං සච්ච වේදිනං අත්තනෝ කම්ම කුබ්බානං තං ජනෝ කුරුතේ පියන්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි මේ ලෙස්ට ධර්මාලෝක බුද්ධ විහාරයේහි මාසිකව සිදු කෙරෙන සීල වැඩසටහනෙහි අදට නියමිත සීල වැඩසටහනෙහි සිදු කෙරෙන ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට හුඟකන් දෙනටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් අද අප ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ධම්මපදයේහි ප්‍රිය වර්ගයේන ගාථාවක්. බුදුහාඳුර මේ ගාථාවෙදි දේශනා කරනවා සීල දස්සන සම්පන්නං සිල්වත් භවෙන් යුක්ත වූ ධම්මට්ඨං සච්ච වේදිනං ධර්මේ පිහිටියා වූ ඒ වගේම සත්‍ය නැත්නම් චතුරාර්ය සත්‍ය දන්නා වූ අත්තනෝ කම්ම කුබ්බානං ඒ වගේම තමන්ගේ ආත්ම දමණය ආත්ම විමුක්තිය කරගන්නා වූ තැනැත්තාට බොහෝ ජනයා කැමතියි කියලා ප්‍රිය කරනවා කියලා. යම් කිසි කෙනෙක් සිල්වත් නම් ධර්මයේ පිහිටලා ඉන්නවා නම් ඒ වගේම චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙනවා නම් ඊළඟට අත්තනෝ කම්ම කුබ්බානං තමන්ට අයිති කාර්යභාරය තමන් කරනවා නම් වෙනත් විදිහකින් කියනවා නම් ආත්මార్థකාමී නම් දැන් අපි වර්තමාන ආත්මార్థකාමි කියන්නේ ඇත්තෙම වෙනම අදහසකින් නියම අර්ථයෙන් නෙවෙයි. අපි අදාත්මార్థකාමි කියලා කියන්නේ. බුදුදහමේ ඒකේ ගැඹුරු අර්ථයක් තියෙන එක අපි සාකච්ඡා කරනවා. අන්න ඒ විදිහට යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එතනටට බොහෝ දෙනෙක් ප්‍රියයි කියලා. අපි මේ සමාජයේ ඉන්නකොට අපි කැමති දේවල් වලින් ප්‍රධානතම දෙයක් තමයි කීර්තිය කියන එක. අනිත් අය අතර ඉන්නකොට අනිත්‍යයේ ප්‍රසාදය ලබා ගන්න හිත දිනා ගන්න තමයි අපේ ප්‍රධාන කැමැත්ත තියෙන්නේ. අපි හිතලා බැලුවත් අපි හුඟාද්දවල ජීවිතේ කරන්නේ තේකට. කොණ්ඩේ ලස්සන කරගන්නේ, මෝණ ලස්සන කරගන්නේ, ලස්සන ඇඳුම් අඳින්නේ, ගේ දොර ගන්නේ, වාහනය ගන්නකොට ඒ බොහෝ දේවල්වලදී අපි බලන්නේ අනිත් කෙනෙක් කොච්චර මේකට කැමති වේද කියලා. ඒ විතරක් නෙවෙයි. ඇතැම්ද පින්කම් කරන්නේත් ඒකටම තමයි. සමහර ඇත්තන් පින්කම් කරලා දානමය පින්කම් කරලත් කටින පින්කම් කරලත් ඒත් බලාපොරොත්තු වෙන්නේ අර කීර්තියම තමයි බොහෝ දෙනෙක්ගේ. ඒක වරදක් නෙමෙයි පින්තුනි. ඒක නරකම දෙයක් කියලා බුදුදහමේ කියන්නේ. ඒක තමයි මනුස්ස ස්වභාවය. ඒකම අපට හොඳ පැත්ත දෙමු කරන්නත් පුළුවන්. සාමාන්‍ය කැමැතනේ අපි ධර්මයෙන් දිනු වෙලා මිනිසයන්ට විතරක් නෙවෙයි දෙවියන්ට, බ්‍රහ්මයන්ට, අනිත් සියලුම සත්‍යයන්ට ප්‍රිය වෙන කීර්තිමත් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒකට තමයි බුදුදහමේ මඟ පෙන්වන්නේ. විශේෂයෙන් ධර්මයේ සඳහන් වෙනවා ඔයි සප්ත ආර්ය ධනෙ යුක්ත නම් ශ්‍රද්ධා සීලාදී ගුණ දහමෙන් යුක්ත නම් එතනත්තා බොහෝ දෙනාගේ හිත දිනා ගන්නවා කියලා කැමති කෙනෙක් කියලා. අන්න ඒ තමයි ජනප්‍රිය කෙනෙක් වෙන්න, අනිත් අයට ප්‍රිය කෙනෙක් වෙන්න මොකද කරන්න ඕනේ කියන එකයි මේ ගාථාවෙන් උගන්වන්නේ. අපි බොහෝ දෙනෙක් දන්නේ නැහැ ඇත්තටම අනිත් කෙනාට ප්‍රිය වෙන්න මොකක්ද කරන්න ඕනේ කියලා. අපි හිතන් ඉන්නේ හොඳට ලස්සනට ඇඳුම් ටිකක් ඇඳුවොත්, හොඳට ලස්සනට මූණ තියන් හිටියොත් බොහෝ දෙනෙක් අපට කැමතියි කියලා නේ. ඒකත් එක හේතුවක් තමයි. නමුත් වෙනතුනේ ඒක එකම හේතුව නෙවෙයි. අපි බුදුදහම ඉගෙන ගත්තොත් තමයි ඇත්තටම අපි අනිත් අයට ප්‍රිය වෙන, කැමති වෙන ක්‍රමය දැනගන්නේ. ඇත්තටම අපි අනිත්‍යයට ප්‍රිය වෙනකොට පින්නතුනි නියම විදියට අපි ජනප්‍රිය වෙනකොට අපේ රූප සම්පත්තිය ගැන එච්චර දෙනෙක් බලන්නේ නැහැ. අපේ දක්ෂතා, අපේ ගතිගුණ තමයි කට්ටිය බලන්නේ හොඟා. ඔබ දැකලා ඇති ඇතැම් විට ලෝක ප්‍රකට වෙච්ච ලෝක ඉතාම ඉහළ කීර්තියක් දිනාගත්තු ඇගේ රූපය බලන්න. රූපය එච්චරම ලස්සන නැහැ එයාට. දැන් ශ්‍රී ලංකාවේත් ඔබට මතක ඇති එක පාරක් ජෝ අබේවික්‍රම කියලා කෙනෙක් ඔබ දන්නවා. එයා ලෝක සම්මානයක් ගත්තා, බොහොම ඉහළ සම්මානයක් ලෝකේ චිත්‍රපටයකට රඟපාලා. ඔහු ලංකාවට ආපු වෙලාවේ කියපු දෙයක් තමයි බොහෝ දෙනෙක් කියනවා ජනප්‍රිය වෙන රූපේ ලස්සන වෙන්න ඕන කියලා. මගේ මොන ලස්සනද කියලා. ඒ චරිතාංග නළුවන්ට පුළුවන් රූපය ලස්සන නැති වුණාට හොඳම නළුවා වෙන්න පුළුවන්. ජනප්‍රිය නළුවා වීමයි හොඳම නළුවා වීමයි කියන එක දෙකක්. ජනප්‍රිය නළුවෙක් වෙන නම් ටිකක් මොහොන හැම ලස්සන වෙන ඕන තමයි. නමුත් හොඳම නළුවා වෙන්න රූපය එච්චරම අවශ්‍ය නැහැ. හැබැයි ඒක රූපයට අවතක්සේරුලක් කරන්නේ බුදුදහමේ රූප සම්පතිය ලබන්න. ඒක ලබන ඕන මාවතත් බුදුදහමේ ලස්සනට කියලා තියෙනවා. මෛත්‍රිය වඩන්න, අනිත් අයට මුදිතා ගුණය දිනු කරන්න. එතකොට සසරේදී ලස්සන රූපයක් ලැබිලා තියෙනවා කියලා. දැන් ඔබටත් මේ ලස්සන රූපයක් ලැබිලා තියෙන්නේ ඒ සසර පින් කළ තමයි. ඒක හොඳ දෙයක්. හැබැයි ඊට නොදෙවෙනි විදියට පින්නතුනි අපේ ගුණධම් වලින් අනිත්‍ය ඇතර ජනප්‍රිය වෙන්නට ඕන. අපි රූපයෙන් විතරක් ජනප්‍රිය වෙන උත්සාහ කරොත් මොකද වෙන්නේ? රූපය වෙනස් වෙනකොට අර ජනප්‍රියට හිටියා අයින් වෙලා යනවා. ඇතැම්මිට රූපය ගැන විශ්වාසයක් තියලා අපි සමහර අය ලං කරගෙන හිටියොත් සාමාන්‍යයෙන් විවාහ වෙන්න ඕන නැමෙන කියලා ඉන්නවා. ඇතැම්මිට හිටිය ගමන් ඇතැම්මිට මූණ පිච්චිලි යනවා සමහර අයගේ අනතුරක් වෙලා. සමහර විට සල්ලි කර්මයක් කළ මූණ කැලලා කයින් කරන්න එනවා. අර කලින් විවාහ වෙන්න කියලා හිටියට මොකද වෙන්නේ? එයා දාල යනවා ඇතැම්මිට බෑ කියලා. නමුත් පින්නතුනි හරියට අපි ගුණ දහම් වලින් ඒක රාසි වෙලා හිටියොත් ඒ ඇතැම්මිට අපේ රූපෙට හානියක් වුණොත් ඇතැම්මිට කලින් අර රූපෙ ලස්සනට හිටිය කාලයටත් වඩා අපට ආදරේ අපිව බලා ගන්නවා ඒ කට්ටිය. අපි වසරන වෙච්ච වෙලාවේදී අපි බැඳිලා තියෙන ධර්මයත් එක්ක. ඒ ධර්මයත් එක තියෙන බැඳීම අර රූපයත් එක තියෙන බැඳීම වගේ නෙවෙයි. ඒක හුඟක් ශක්තිමත් දෙයක්. ඒක මේ ජීවිතය විතරක් නෙවෙයි, ඒ සම්බන්ධය, ඒ මිත්‍රත්වය සසර බොහෝ කාලයක් දිගට යන දෙයක්. අන්න ඒකට බුදුදහමෙන් අපට මේ මඟ පෙන්වන්නේ. එනිසා යම්කිසි කෙනෙක් සිල්වන්ත නම් ඒ කෙනා ධර්මයේ තුල පිහිටල ඉන්නවා නම් ඒ වගේම සත්‍ය දන්නව නම් නියම සත්‍ය මොකද්ද ලෝක යථාර්ථය මොකද්ද කියලා හොඳට දන්නව නම් ඒ වගේම තමන්ට ඇති කාර්ය ටික කරනව නම් අන්න ඒ තැනැත්තා බොහෝ දෙනාගේ හිත දිනා ගන්නවා කියලා සඳහන් කළා ජනප්‍රිය පුද්ගලෙක් වෙනවා කියලා. එතකොට මෙතන සිල්වත් බව කියන්නේ අපිට යම්කිසි විදිහක හිතා ගන්න පුළුවන් කායික වාචික සංවරය. ඊළඟට ධම්මට්ටම් කියලා කියනවා ධර්මයේ තුල පිහිටලා ඉන්න ඕන තමන් කොයි වේද? මොකද්ද ධර්මයේ තුල පිහිටලා ඉන්නවා කියලා කියන්නේ? ඔය තමන්ගේ ළඟ ප්‍රධාන වශයෙන් මානව ගුණධම් තියෙනට ඕන. මනුෂ්‍ය ගුණධම් තියෙනට ඕන. බුද්ධිසම් වලට කලින් හියුමනිසම් කියන එක තියෙනවා. අපි ඇතැම් මේට බුද්ධිසම් හොයාගෙන ගිහිල්ලා හියුමනිසම් එක අහිමි වෙලා තියෙනවා අපිට. අනේ එතෙන්ටපත් වෙන හොඳ නැහැ. ලෝකේ වර්තමාන බුද්ධිමත් අය බුද්ධිසම්, හින්දුනිසම් හෝ මොනව හෝ ඉසම්හයකට කලින් හියුමනිසම් එකට ප්‍රමුඛත්වය දෙනවා. ඒක තමයි වර්තමාන ලෝකේ ස්වභාවය. ඒ නිසා මනුෂ්‍යත්වය අගය කරන්න ඕන. අන්‍ය මනුෂ්‍යත්වයේ ළඟදී ප්‍රධානතම කරුණක් විදියට වර්තමානයේ පිළි අරන් තියෙනවා පංචශීලය කියන එක. පංචශීලය ලෝකෙ ඉදිරියට යන්නට ප්‍රධානතම කරුණක් විදියට වර්තමානයේ රිසර්ච් වලින් පර්යේෂණ වලින් අනාවරණය කරලා තියෙනවා. අපි ඇතැම් විට උපතේ පටන්ම පොඩි කාලේ පටන්ම පංචශීලයේ සමාදන් වෙන නිසා අපට එච්චර එක ලෝකෙ උලක වටිනකමක් නැහැ. නමුත් පින්නතුනි ඒ කරුණු අපි රකින්නවා නම් අපේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා. අපේ ජීවිතේ ලොකු දියුණුවක් වෙනවා. අපි ඇසුරු කරන අය අපි ගැන ලොකු විශ්වාසනීයත්වයක් ඒත් එක්ක ඇති වෙනවා. ඊළඟ කරුණ තමයි සත්‍ය වේදනම්. ඇත්තටම සත්‍ය කියලා කියන්නේ මොකක්ද කියන එක අපි දැනගන්නට ඕන. සාමාන්‍යයෙන් ලෝකේ සත්‍ය කියලා කියන්නේ ලෝකයේ ගහකොළ හැදෙන්නේ කොහොමද? ගංගා ඇලදොලවල ස්වභාවය මොකක්ද? මුහුදේ පතුලේ තියෙන්නේ මොකක්ද? අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අනිත් ග්‍රහයන් මොනවද? අපි ඉන්න ගැලැක්සියේ මිල්කි වේකේ තියෙන අනිත් සෞරග්‍රහ මණ්ඩල මොනවද? අපේ මිල්කි වේකට අමතරව අනිත් ගැලැක්සීස් මොනවද? දැන් කොච්චරනම් ගැලැක්සීස් ප්‍රමාණයක් දැන් ස්ටීවන් හොබ්ස් හොයාගත්තද? ඒ ගැන තමයි අපි ඇතැමිට අවධානයෙන් ඉන්නේ. නැත්තම් ශාරීරික තාමසියොම් ලෙඩකට වෛරසයකට ප්‍රතිකාර මොනවද? මෙන්න මේව තමයි ලෝකයේ සත්‍ය විදියට සාමාන්‍ය ලෝකයයි හිතාගෙන ඉන්නේ. මේකත් සත්‍යයක් තමයි. නමුත් මේකට කියන්නේ පේනතුනේ සම්මුති සත්‍ය කියලා. මේ සම්මුති සත්‍යයට වඩා ගැඹුරට ගිහුව තවත් යථාර්ථයක් තියෙනවා. අන්න ඒ සත්‍ය අනාවරණය කළ දෙන්නයි ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. ඊළඟ කාරණය තමයි අත්තනෝ කම්ම කුබ්බානම්. තමන්ට අයිති කාර්යභාරය කරන්නට ඕන. අපි හැම දිනාගේම බලාපොරොත්තුව දිනෙන් දින ජීවිතයේ සතුට වැඩි කරගන්න. මානසික සුවය වැඩි කරගන්නටයි අපි ජීවිතේ බොහෝ දයක් කරන්නේ. ඇත්තටම තමන් තමන්ට ආදරේ නම් තමන්ට අයිති කාර්යභාරය තමන් කරන්නට ඕන. මොකද තමන්ට අයිති කාර්යභාරය? ඒ තමයි සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ත්‍රිවිධ ශික්ෂාව තමයි තමන්ට අයිති කාර්යභාරය. මේ තුන යෙදීම තමයි නියම විදිහට ආත්මార్థකාමී කියලා කියන්නේ. ඒ ආත්මార్థකාමී වෙන එක පින්නතුනි කාටවත් හානියක් නැහැ. ඒ පුද්ගල ආත්මార్థකාමී වෙන තරමට ඊට සමගාමී ව්‍යාපාරතකාමීත් වෙලා. සාමාන්‍යයෙන් අපි අද වර්තමානයේ ආත්මార్థකාමී කියන්නේ මොකටද? කෙනෙක් අනිත් අයගේ දේපළ ටිකට හානි කරගෙන තමන් එවලම් කරගෙන ඉන්නවනම් නොකානොබී හරිහම්බ කරනවනම් ව්‍යාපාරිකයෙක් නම් කැසියර් කූඩුවට මෙල දිගටම ඉන්නවනම් මැරෙනකම් අපි කියන ආත්මార్థකාමී කියලා නේ. ඇත්තට මේ ආත්මార్థකාමීද? එයා තමන්ට ආදරේද? නිවාඩු දවසකටවත් ඇතැම් විට ඒ අය සතුට වෙන්නේ නැහැ, දරුවන් එක එකට නැහැ. ඒගොල්ලන් ඇත්තේ මාර්ථක ආත්මార్థකාමී නෑ ඇත්තේ මේ කට්ටිය. ඇත්තට මෙයා තමන්ට ආදරේ නම් තමන් සතුටෙන් ගත කරනවා. තමන්ගේ හිත පිරිසුදු කරනවා. තමන්ගේ ළඟමින් අනිත් හැට ඒ සහානිය සතුට ලබා දෙනවා. අනිත් හැට උදව් කරනවා. යම් කිසි කෙනෙක් අනිත් හැට හානියක් කරනවා නම් අනිත් හැගේ සතුටට බාධා කරනවා නම් ඇත්තටම ඒ බාධාව අනිත් පැයට තමන්ට එනවා. ඒක නෑ ඇත්තටම තමන්ට ආදරේ නෑ. ඒක නෑ ආත්මార్థකාමී නෑ ඇත්තෙම. ආත්මార్థකාමී නම් පින්නතුනේ අපේ තමන් බලාපොරොත්තු වන දේ ඒ යහපත හැකිතා කණිත ඇඩ කරන්නට ඕන. ඔබ ඔබේ දරුවගේ යහපතට කැමති නම් ඔබ මොකද කරන්න ඕන? ඔබේ දරුවා හොඳටම ලස්සනට දිනු වෙනවට ඔබ කැමති නම් මොකද කරන්න ඕන? ඔබේ දරුවට විතරක් සලකන හරියන්නේ නැහැ. පුළුවන් නම් ඒ වයසින වැඩිපුර දරුවන් ප්‍රමාණයකට සලකන්න. ඒ සලකන ප්‍රමාණයට ඔබගේ දරුවාගේ යහපත નિરાයසෙම සිද්ධ වෙනවා. ඔබේ දරුවාගේ යහපත බලාපොරොත්තු වෙන ඒ වයසින අනිත් දරුවන්ට හානි කරොත් මොකද වෙන්නේ? ඕ ඒ හානි ඔබේ දරුවට අන්තිමට එන්නේ. බොහෝ දෙනෙක් පිනතුනේ මේක දන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ තමන්ගේ නිවසේ තමන්ගේ ළඟම ඥාතින් යහපත කරෝතින් තමන් සාර්ථකයි කියලා. නමුත් ඒක නෙවෙයි ලෝක ධර්මයේ කියලා කියන්නේ. හරියට අපේ ජීවිතේ සාර්ථකත්වයේ කියලා කියන්නේ අපි හරියට කණ්ණාඩියක් ළඟට යනවා වගේ. කණ්ණාඩියේ ඉස්සරහා ඔබට පේන රූපය, කණ්ණාඩියේ කැඩපතෙන් ඔබට පේන ඡායාව ලස්සන වෙන්න නම් ඔබ මොකද කරන්න ඕන? කණ්ණාඩියේ ඉදිරියේ කණ්ණාඩියේ ඡායාව ඉන්න කෙනා ලස්සන කරන්න නම් ඔබේ පැත්තේ ලස්සන වෙන්න ඕන. කණ්ණාඩිය කොච්චර තින්ත ගෑවත් පිරිසුදු කරත් විතරක් ඔබට ලස්සන රූපයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කණ්ණාඩියේ දර්පණයේ පේන ඡායාව ලස්සන වෙන්න නම් ඔබේ පැත්තේ ලස්සන වෙන්නට ඕන. අන්න ඒ වගේ තමයි ඔබේ ජීවිතයේ සතුට සැනසීම වැඩි කරගන්න කැමති නම්, බාහිර දේවල් වල ලස්සන දකින්න කැමති නම් ඔබ මොකද කරන්න ඕන? ඔබේ හිත ලස්සන කරගන්නට ඕන. හිත පිරිසුදු කරගන්නට ඕන. හිත පිරිසුදු කරගත්තු ප්‍රමාණයටයි ඔබට ඔබේ ජීවිතේ ලස්සන දකින්න පුළුවන්කම තියෙන්නේ. අපි කිම ඔබ ඊටාම ලස්සන සුඛෝපභෝගී වාහනයක ඔබ යනවා. අලුත්ම පන්නේ වාහනයක් අරගෙන ඔබ යනවා. ඒ යන ගමන් ඔබ කවුරු හරි ගැන දැඩි අමනාපයක් ඔබේ හිතේ තියෙනවා. නැත්නම් කවුරු හරි කෙනෙක් ගැන දැඩි රාගයක් ඔබේ හිතේ තියෙනවා. එහෙම හිතේ තියෙනකොට ඇත්තටම ඔබට ඔබ ඒ යන වාහනේ ලස්සන ඔබට පේනවද? ඔබ කොච්චර ලස්සන සුඛෝභෝගී වාහනයක ගියත් ඔබට අඩු ගානේ ඔබේ වාහනේ ලස්සනවත් ඔබට දකින්න බෑ අර හිත අපිරිසිදුල තියෙන වෙලාවේදී. අන්න ඒ නිසා යම් කිසි කෙනෙක් යහපත බලාපොරොත්තු වෙනවා නම්, සතුට සැනසීම බලාපොරොත්තු වෙනවා නම්, ඒ කෙනා විසින් ප්‍රධාන වශයෙන්ම හිත පිරිසිදු වෙන ක්‍රමය දැනගෙන අන්න ඊට අනුරූපව සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවේ අපි යෙදෙන්නට ඕන. මේක තමයි මේ ගාථාවෙන් ප්‍රධාන වශයෙන්ම සරල තේරුම. අපි ටිකෙන් ටික ගැඹුරට යනවා. හොඳයි පින්තුනි, ඊළඟට මා සාකච්ඡා කරන්න කැමති අපේ එදිනෙදා ජීවිතයේ සාර්ථකත්වය සඳහා අපට කරන්න පුළුවන් කාරණා ටිකක් ගැන. අපි ඇත්තටම මේ ජීවිතය අදගත කරන தත්ත්වය මොකද්ද? අපි දැනට ලෝකයේ ගැන හිතාගෙන ඉන්නේ කොහොමද කියන කරුණු ටික ගැන මුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට, ඒ ධර්මය අහන්න අපේ ජීවිතවල අපි අද මේ ගත කරන தත්ත්වය ගැන අපට ටිකෙන් ටික අවබෝධයක් ලැබෙනවා. අපි කොයි වගේ ජීවිතයක්ද මේ ලබලා තියෙන්නේ කියලා. දැන් ඔබත් සඳහන් කළා, අපි මේ කටයුතු කරන්නේ බුදුහාඳුනගේ වචනයට විශ්වාසයෙන් කියලා. ඒක ඉතාම වටිනා දෙයක්. අන්නේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ප්‍රධානතම කරුණක් තමයි පුබ්බේච කත පුඤ්ඤතා කියපු එක. පෙර පින් ඇති බව කියන එක. ඒක මංගල කාරණයක්. එතකොට අද අප මේ ගත කරන්නේ පින්තුනේ අතීතයේ කරපු මහා පින කානිසංශයක් මේ ගත කරන්නේ. බොහෝ දෙනෙක් ඒක දන්නේවත් නැහැ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ තමන් මේ ගත කරන්නේ තමන්ගේ මේ ජීවිතයේ උත්සාහයේ ප්‍රතිඵල කියලා. මේ ජීවිතයේ තමන් මහන්සියෙන් වැඩ කරපු එකේ ප්‍රතිඵල ටිකේ තමන් මේ විඳින්නේ කියලා ඔබට හිතෙන්නේ. මේ ජීවිතයේ ඔබේ සාර්ථකත්වයන් බලපාන යම්ස ප්‍රමාණයකට, නමුත් ඊට නොදෙවෙන විදියට ඔබේ අතීත කර්ම ශක්තියෙන් ඒ පුණ්‍ය ඵලය ඔබේ මේ ජීවිතයේ සාර්ථකත්වයට බලපාලා තියෙනවා. අපි සරල උදාහරණයක් ගමු. යම් කිසි කෙනෙක් අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නම වෛද්‍යවරු කියලා හිතමු. මේ දෙන්නට දරුවෙක් ලැබුණා. මේ ලැබිච්ච දරුවා ඇතැමිට මන්දබුද්ධික නම්, උපතින්ම ඇතැමිට ඇස් දෙක අන්ධ නම්, උපතින්ම බිහිරි නම්, ඇතැමිට අම්මා තාත්තා දෙන වෛද්‍යවරු උනත් මේ දරුවගේ ජීවිතයට ලොකු බලපෑමක් කරන්න බෑ. පින්නතුනේ නිසා මේ දක්ෂතාවයට වඩා පිටුපස්සෙන් යන්නේ මහා ලොකු කර්ම ශක්තියක බලවේගයක් අපි පිටුපස්සෙන් අපිව පාලනය කරනවා. අපේ ජීවිතය හරියට අයිස්බර්ග් එකක් වගේ. අයිස්බර්ග් එකක් මුහුදේ ජලාශයක තියෙනකොට ඒ අයිස්බර්ග් එකෙන් උඩට පේන බොහොම ටිකයි. වතුරෙන් උඩට තියෙන ටිකයි. වතුරෙන් යට තමයි ලොකු ප්‍රදේශයක් තියෙන්නේ. අන්න ඒ වගේ අපේ ජීවිත ගත කරනකොට අපේ ජීවිතය මේ උඩට පේන්නේ අපේ දරුවෝ ටික, ඥාතීන් ටික, තමන්ගේ ගෙදර, වාහනය, රැකියාව, මහන්සිය ලබපු අධ්‍යාපනය මේ ටික තමයි උඩට පේන්නේ. නැවත යට තියෙන මොකද්ද? ඔව් යට තියෙන්නේ තමන් අතීතයේ සහ මේ ජීවිතයේ කරපු කර්ම ශක්තිය සුවිශේෂී විදියට ලොකු බලවේගයක් විදියට නොපෙනෙන විශාල ප්‍රදේශයක පැතිරලා තියෙනවා. අපේ ජීවිතවල ප්‍රධානතම කරුණ වලට ඍජු ලෙස මේ කර්මය බලපාලා තියෙනවා. ඒකෙන් කියන්නේ කර්මයෙන් හැමදේම වෙනවා කියලා නෙමෙයි කියන්නේ. තවත් හේතු තියෙනවා. බීජ නියාමයේ, උතු නියාමයේ, ධම්ම නියාමයේ, චිත්ත නියාමයේ ආදී ධර්මතා තියෙනවා. ඒ අතුරෙන් ඒවටත් බොහෝට සම්බන්ධ වන්නේ මේ කම්ම නියාමයේ කියන සිද්ධාන්තය. මෙන්න මේ කර්මයේ විසින් තමයි අපේ ජීවිතයේ ප්‍රධානතම දේවල් රාශියකට මූලික කාරණ වෙලා තියෙන්නේ. උදාහරණයක් ඇරෙයිට ඔබ ලැබපු අධ්‍යාපනයේට ඔබ විවාහ වෙලා ඉනවා නම් ඒ විවාහ වෙච්ච කෙනා තීරණය කරන්න ලැබපු දරුවන් ඔබ ඉන්න රට ඔබේ රැකියාව ඔබේ සමීපතම ඥාතීන් මේ බොහෝ දෙනෙකුට ප්‍රධානතම කාරණ වෙලා තියෙන අතීත කර්ම ශක්තිය. ඒක හොඳ පැත්තට වෙන්නත් පුළුවන් නරක පැත්තට වෙන්නත් පුළුවන්. ඔබේ රූප සම්පන්නියටත් ඔබේ ආයුෂට ඔබේ නිරෝගී භාවයට මේ බොහෝ කාරණාවල පිටපස්සේ සාධකය තමයි කර්මය කියලා කියන්නේ. ඒ කර්මය අතීතයෙන් ගේන පැත්තකුත් තියෙනවා මේ ජීවිත කාලෙන් ගොඩනගා ගන්න පැත්තකුත් තියෙනවා. අපි මුලින්ම ලැබිය යුතු අවබෝධය තමයි අද තමයි මේ ජීවිතය ගත කරනවා නම් ගත කරන්නේ නිරෝගී සම්පන්නව හොඳට ඇහැ කන නාසය අංග විකලත්වයක් නැතුව සාහොඳ බුද්ධියක් ඇතුව ඔබ මේ ජීවිතය ගත කරනවා නම් ඔබ ගැන හුඟා සතුටු වෙන්න මමම මේ අතීතයේ කරපු පින්කම් ආනිසංස තමයි අද දවසේ මේ මා භුක්ති විඳින්න කියලා. ඒ විතරක් නෙවෙයි ඒ සියල්ලක්ම ලැබපු අවස්ථාවේදී ජීවිත යථාර්ථය අවබෝධ කරගන්නට පුළුවන් විදියට මේ තථාගත ශ්‍රී සද්ධර්මය අපි ලබලා තියෙනවා. මෙන්න මේ වාසනාවන්ත මිනිසාත්ම භාවය සුගතිය සහ මේ සද්ධර්මය කියන මේ දෙකම එකට මුණගැහිම පින්නතුනි අතිශය දුර්ලභ කාරණය. ඒ සද්ධර්මය ලැබුණත් ඒ සද්ධර්මය අහන්න පුළුවන් වටා පිටාව දැඩි මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා උපතින බෞද්ධ නොවුනත් පසු කාලිනව හරි මේ ධර්මය අහන්නට පුළුවන් පරිසරයකට ඒකට යොමු වෙන්න පුළුවන් මානසිකත්වය වටා පිටාවක් තමන් ලබලා තියෙන එක පින්නතුනි ඉතාම දුර්ලභ කාරණයක්. හරියට එකට තිමිච්ච ලී කෑලි දෙකක් එක තැනින් කඩලා දැම්මට පස්සේ මුහුදට දැම්මොත් මුහුදට දාලා නැවත ඒ ලී කෑලි දෙක එකට එකතු වෙනා වගේ සිද්ධියක් තමයි මේ වෙලා තියෙන්නේ. මනුසාත්ම භාවයත් නැත්නම් සුගතියත් බුද්ධෝත්පාද කාලයත් කියන මේ කාරණා දෙකම සම්බන්ධ වීම පින්නතුනි ඒ ලී කෑලි දෙක එකට එකතු වීම විතරක් නෙවෙයි ඒ ලී කෑලි දෙක එකට වෙන් වෙලා තිබුණු තැන සිදුරක් තිබුණා ඒ සිදුරෙන් මේ ලී කෑලි දෙක එකට එකතු වෙන්නත් ඕන. ඒ විතරක් නෙවෙයි වෙලාවේදී අවුරුදු 100කට වරක් මුහුදේ පතුලේ ඉඳලා උඩට එන කැස්බෑවෙක්. ඒ කැස්බෑවත් නිකන් කැස්බෑවෙන්නේ නෙවෙයි. එක හැක් විතරක් තියෙන කැස්බෑවෙක් අර ඒ එක තනි ඇසෙන් අර සිදුරෙන් සිදුරටම තමන්ගේ ඇසත් ලං වෙලා හරියට එතනින් අහස බලනවා වගේ වැඩක් මේ. ලී කෑලි දෙකක් කඩලා මුහුදට දැම්මොත් ඒ ලී කෑලි දෙක තැන් තැන් වල පාවේ පාවේ ගිහිල්ලා අපිට පුළුවන් ද හිතන්නේ මේ කෑලි දෙක හරියට මන් සිදුර ළඟින් එකේ කියලා. හිතන්නවත් බෑනේ. ඒ ලී කෑලි දෙක එකට එකතු වෙන්නත් ඕන. ඒ සිදුර ළඟින්ම සම්බන්ධ වෙන්නත් ඕන. ඒ සම්බන්ධ වෙනකොට අවුරුදු 100කට වරක් උඩට එන කැස්බෑවෙක්ගේ පේන තනි ඇසෙන් මේ සිදුර සම්බන්ධ වෙන්නත් ඕන. ඒ සිදුර සම්බන්ධ වෙන විතරක් නෙවෙයි ඒකෙන් අහස බලන්නත් ඕන. එහෙනම් දවල් කාලයක් වෙන්නත් ඕන. හොඳට සූර්යාලෝකයේ තියෙන වෙලාවක් වෙන්නත් ඕන. ඒ සියලුම කරුණු එකට සම්බන්ධ වීම පින්නතුනේ අපට හිතා ගන්නවත් බෑ. ධර්මයට අනුව පිනුතුනේ අන්නේ සිදුවීම ඊටම ඉක්මනින් සිදු වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ අද අපි ලබලා තියෙන කාරණා ටික වාසනාවන්ත මනුසාත්න භාවයක්, හොඳ බුද්ධියක්, දුර්ලභ බුද්ධෝත්පාද කාලයක්. මේ සියල්ලක් මේකට සම්බන්ධ වීම අර කාරණයටත් වඩා ඊටම දුර්ලභ අවස්ථාවක් මේ ලබලා තියෙනවා. අන්නේ අවස්ථාව යම් කිසි කෙනෙක් ලැබුවා නම් පිනුතුනේ. ඒ ලැබව කෙනා උපතින්ම තමන්ගේ කකුල් දෙකයි අත් දෙකයි නැතුව ඉපදුනත් ඒ තැනත්තා පින්වන්ත කෙනෙක්. හැබැයි බුද්ධිය තියෙනතෝ කන් දෙක ඇහෙන්නවද? ඇස් දෙක නොපෙනුනත් ඒක ලොකු වැටලුවක් නෙවෙයි. කන් දෙක ඇහෙන්නට ඕන, බුද්ධිය තියෙනට ඕන. රූපය කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ මන්ද බුද්ධිකන. අංගපස්සංග කකුල් දෙක අත් දෙක නැති හේත් ලෝකේ ජයග්‍රහණය කළ තියෙනවා. මහාචාර්යවරෙක් දක්වා යන්න පුළුවන්. අන්ධ කෙනෙකුට නෙවෙයි, අන්ධ මහාචාර්යු හිටන් ඉන්නවා. යන්න පුළුවන්. බුද්ධිය තියෙනට ඕන. එතකොට අන්න බුද්ධියත් එක්ක මේ සාධක ටික සියල්ලක්ම අපි ලැබෙලා තියෙන අවස්ථාව අතිශය දුර්ලභ අවස්ථාවක්. මෙන්න මේ කාරණේ ගැන පින්නතුනි දිනකට කිහිප වතාවක් තමන් හිතන්න. තමන් සසරේ ඊටාම පින් කරලා ලැබුවා ආත්මයක් කියන එක නිතර නිතර තමන් හිතන්න. අන්න ඒක හිතනවත් එක්කම තමන් අනිත් පැත්තෙන් මේ සසර ලබා ගත්තව මේ පින තවත් වැඩි කරගන්න මම මොකද්ද මට කරන්න පුළුවන් කියන එක ගැන නිතර හිතන්න. අන්න එහෙම හිතනකොට ප්‍රධාන වශයෙන් තමන්ගේ ජීවිතයෙන් තමන් හොඳ දේවල් කරනවා. මොනවද ජීවිතයෙන් කරන හොඳ දේවල්? තමන් පරිත්‍යාගශීලී වෙනවා. ටිකෙන් ටික තමන්ට තියෙන දේවල් තමන් පරිත්‍යාග කරනවා. එක විට පිටස්තර කෙනෙකුට දෙන්න අමාරුයි. මුලින්ම කරන්නේ කොහොමද? ගෙදර ඉන්න තමන්ගේ අම්මට, තාත්තට, දරුවන්ට නිර්ලෝභීව තමන්ට හැකි පමණින් පරිත්‍යාග කරනවා. ගෙදර ඉන්න සුරතා සතුන් ඉන්නවනම් ඒ සතුන්ට පරිත්‍යාගශීලී වෙනවා පුළුවන් මට්ටමේ. අන්නේව කරන්න කරන්න අනිත් පැත්තෙන් තමන් කරන රැකිරක්ෂා අධ්‍යාපන මේ කටයුතු සාර්ථක වෙලා අර තමන්ගේ පරිත්‍යාගශීලීත්වයට අනුව වැඩි දියුණු වෙනවා. දැන් සමහර අය හිතන්නේ දන් දෙනකොට අඩු වෙයි කියලා. ඒ නිසා තමයි බය හුඟක් අය දෙන්න. එයා හිතන් ඉන්නේ බොහෝ දෙනෙක් හුඟක් තියෙනවනේ මට දෙන්න කියලා. නැත්තම් මට දෙන්න බෑ. ඒ වගේම දුනොත් මගේ අඩු වෙනවා කියලා. ඇයි ඒකට හේතුව? බොහෝ දෙනෙක් දන්නේ නැහැ මේ කරන කර්මවල ආනිසංස, මේ ජීවිත කාලයේ ආනිසංස ලැබෙනවා කියලා. පින්නතුනි නිතර පරිත්‍යාගශීලී වෙනවා නම්, විශේෂයෙන් තමන්ගේ අම්මා තාත්තට සලකනවා නම්, අසරණයට පූජක උතුමන්ට නිතර තමන්ගේ තියෙන දේෙන් පරිත්‍යාග කරනවා නම්, තමන්ගේ මේ ජීවිත කාලයේම තමන්ගේ සස්රේකත්වය දිනු වෙනවා. තමන් කරන කර්ම දිට දම වශයෙන් සාන්දෘෂ්ටික වශයෙන් සමට ආනිසංස ලැබෙනවා. අන්නේත් එක්කම මේ තැනැත්තා දානෙන් නවතින්නේ නැහැ, තව ටිකක් කියලාට යනවා. සිල්වත් වෙනවා. තමන්ගේ කය වචන දෙක සංවර කරගන්නවා. මේක තමයි සිල්වත්කමේ ආරම්භය. විශේෂයෙන් බෞද්ධයන් හැටියට අපි ඉගෙනගෙන තියෙන පංචශීලය ගැන. පංචශීලයේ කරුණු පහක් ගැන ඔබ නිතර අහලා තියෙනවා. මේ පහම නැති වුණත් පින්නතුනි අඩුම ගානේ බලන්න මේ කාරණා දෙකක් යම් කිසි කෙනෙක් රකින්නවනම්. උදාහරණයක් හැටියට යම් කිසි කෙනෙක් දිවිහිවීම, කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන් වෙලා ඉන්නවනම්. ඒ වගේම යම් කිසි කෙනෙක් බොරු කියන්නේ නැත්නම්. කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන් වෙලා ඉන්නව බොරු කියන්නේ. මෙන්න මේ ලක්ෂණ දෙක කෙනෙක් දිවිහිමියෙන් රකින්නව නම් ඔබ ඇසුරු කරන කෙනෙක්. ඔබට එයා ගැන කොයි වගේ ගෞරවයක් ඇති වේද? ඔබ ඇසුරු කරන කෙනා ගැන ඔබ දන්නවා එයා කිසිසේත්ම කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා. ඒ වගේම එයා බොරු කියන්නේ නැහැ කියලාත් ඔබ දන්නවා. ඔබට ඒ කෙනා ගැන කොච්චර ගෞරවයක් ඇති වේද? විශ්වාසයක් හටගනියද? හිතලා බලන්නකෝ. එයා බොරු කියන්නේ නැහැ කියලා ඔබ දන්නවා නම් අනිවාර්යයෙන්ම දන්නවා එයා සොරකම් කරන්නේ නැහැ කියලා. ඇයි ඒ? බැරි වෙලාව සොරකම් කරත් ඇහුවොත් එයාට කියන්න වෙන සොරකම් කරයි කියලා. එහෙනම් එයා බොරු කියන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. එතකොට මෙන්න මෙවැනි කෙනෙක් ඥාතියෙක් හරි මිත්‍රයෙක් හරි ඔබට ඉන්නව නම් ඔබ එයාගේ ළඟ ඕන වෙලාවක තමන්ගේ බඩු මුට්ටු ටික තියලා යන්න කැමති. යතුරු ටිකේ ගෙදර සල්ලි ටික තියලා යන්න පුළුවන් බයක් නැතුව. ඇයි ඒ ටික නැති වුණා කියලා බොරු කියලා ඔබෙන් ගන්න නැහැ කවදාවත්. හොරු වරන් ගියා කියලා. හොරකම් කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ. ඒ වගේම ඔබේ ඉන ගෙදර ඉන්න දරුවෝ, ඥාතීන්, නංගිල, මල්ලිල, ස්වාමි දියණියන් ඕනෙලා කේ ගෙදර තියලා යන්න පුළුවන් දවස් ගන්නටවත් බයක් නැහැ. බලන්න පිනොතුනි, මේ පංචශීලයෙන් කරුණු දෙකක් ආරක්ෂා කරනකොට යම් කෙනෙක් ගැන මේ වගේ විශ්වාසයක් අපි ඇති වෙනවා නම් කරුණු පහම රැකුවත් කොහොමද වේද? මේ ඊටාම සරල උදාහරණයක් කිව්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තමන් ඇසුරු කරන අයගේ හිත දිනා ගන්න කැමති නම්, එයාගේ විශ්වාසනීයත්වය දිනු කර ගන්න කැමති නම්, එයාට ප්‍රිය කෙනෙක් වෙන්න කැමති නම්, පුළුවන් තරම් දුරට සිල්වන්ත වෙන්න කියලා. අනිත් කාරණේ තමයි, වරක් ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, කතං මිත්තානි ගන්තති කියලා. කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ? කොහොමද මිතුරන්ගේ හිත් දිනා ගන්න කියලා. එතෙන්දී බුදුහාඳුර මොකද දේශනා කරන්නේ? කතං මිත්තානි ගන්තති කියලා අහනකොට බුදුහාඳුර දේශනා කරන්නේ, දදං මිත්තානි ගන්තති කියලා. දන් දෙන කෙනා මිතුරන් ජයග්‍රහණය කරනවා කියලා. දැන් බලන්න, ඔබ හුඟක් ළඟින් ඇසුරු කරන අය ගැන ඔබ නිතර අවධානයෙන් ඉන්නේ නේ? මොකක් ගැනද ඔබ විශේෂයෙන් අවධානයෙන් ඉන්නේ? යා කොච්චර ලෝභ කෙනෙක්ද, පරිත්‍යාගශීලී කෙනෙක්ද කියලා නේ? ඒක තමයි මුලින්ම බලන්නේ. සිල්වත්කම් බලන්න කලිනුත් බලන්නේ, හුඟක් ලෝභ කෙනෙක් නම් එයාට ඇත්තට කැමති නෑ. පරිත්‍යාගශීලී කෙනෙක් නම් එයාට කැමති. ඒ නිසා තමන්ගේ හිතවන්ත භාවය විශ්වාසය දිනු කරගන්න ප්‍රධානතම සාධකයක් තමයි පරිත්‍යාගශීලීත්වය. ඊළඟට සිල්වන්තකම. තුන්වෙනි එක තමයි පින්නොතුනි භාවනාව. දැන් මේ අපි මේ ඊටාම සරල කාරණා ගැන මේ කතා කරන්නේ. හැබැයි අවධානයෙන් ඉන්න ඕනේ. සරණ කාරණාවල ගිහිල්ලා එකපාරම මේක වෙනස් වෙනොයි. දිගටම සරලව තියෙන්නේ නැහැ. යන රෝල කෝස්ටර් එකේ ගිහිල්ලා ටිකෙන් ටික හැමෙන් ගිහිල්ලා එකපාර වේගෙ වැඩි කරනවා වගේ. ඔහොම යනවා. ඉතින් කල්පනායෙන් ඉන්න වෙනොයි. සරලයි කියලා වෙන වෙනම හිතන ගියොත් අර සීමාවෙදී ඔබව හැලිලි හැලිලි අය. මේ වුණත් මට කරන් දෙයක් නැහැ. මේ හැම වචනයක්ම කියන්නේ ඊටාම අනුපිළිවෙලකින් පිළිවෙලකට කියන්නේ. ඔබට ටිකෙන් ටික යම් කිසි දුරක් ඔබට මාත්‍ය කියන්න පුළුවන්. ඔබේ දක්ෂතාවයේ විදියට. හැබැයි හැම කෙනාටම මේ පොඩි දරුවෙකුට වුණත් යම් කිසි දුරක් මාත්‍ය කියන්න පුළුවන්. ඇතැමිට මේ පිනතුන් මටත් වඩා දුර ගිහපොය තින්නත් පුළුවන් සමායට. ප්‍රඥා දිනු කරපුවා ඉන්නත් පුළුවන්. ඊළඟ කාරණේ තමයි මෛත්‍රිය කියන එක. භාවනාවේ පළවෙනි පියවර මෛත්‍රිය. සහනශීලී ජීවිතයක්, සැනසීලීදායක ජීවිතයක් ගත කරන්න කැමති නම් ප්‍රධානතම කාරණයක් තමයි මෛත්‍රිය දිනු කරන්න ඕන. ඒක එකාතකින් සමාජ ජීවිතයේ සාර්ථක වෙන්න, අනිත් අතින් මානසික අසහනය නැති වෙන්න, මේ දෙකටම මෛත්‍රිය භාවනා වැඩි වීම කියන එක ඊටාම අවශ්‍ය කාරණයක්. මෙන්න මේ කාරණා තුන තමයි අපේ ආධ්‍යාත්මික ගමන් මගේ පළවෙනි පියවර ටික. මොනවද? පරිත්‍යාගශීලී වෙන්නට ඕන, සිල්වන්ත වෙන්නට ඕන, මෛත්‍රී සහගත වෙන්නට ඕන. තමන් සසර පින් කරපු කෙනෙක් නම්, ඒ පින ගැන තමන්ට බුදුහාඳුරන්ගේ දහම තුලින් විශ්වාසනීයත්වයක් ඇති වෙලා තියෙනවා නම්, ඒ පිනට තමන් ප්‍රත්‍යපකාර කරන්න කැමති නම්, ඔබ අතීතයේ කරා වූ පින්කම් වලට ඔබ ප්‍රත්‍යපකාර කරන්නට ඕන. කොහොමද කරන්නේ? ඒ වගේම පින්කම් සත්පුරුෂ දහම ඔබේ ජීවිතයට එකතු වෙන්නට ඕන. ඒකේ පළවෙනි පියවර තමයි මෙන්න මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. මේකෙදි කර්මයේ පිළිබඳ විශ්වාසය අවශ්‍ය වෙනවා. අපි කරන කර්මයට අනුව, අපේ හිතේ ස්වභාවයට අනුව ඊට විපාක ලැබෙනවා කියන කාරණය. මේ දරුවන්ට සිංහල පුළුවන් නේද? ඈ? Did you understand what I said? Okay? If you need me to explain the things that I explain in English, I can explain something as a summary. Yes, please. Okay, first of all, I explained the importance of practicing three meritorious deeds for the well-being of our life. According to Buddhism, when we start our spiritual journey, first of all, we should understand if we have some kind of facilities, benefits in our life, those are the results that we have done in our previous lives. If we have this understanding, we should be grateful to our life. If we are grateful, we should practice these merits again to succeed in this life. Here it is very important to understand the karmic law. The very beginning, Buddha has explained, we should be knowledgeable, we should know what is the karmic law. Karma means actions, volitional actions. Whatever we do with intention, physically, verbally or mentally, we will have the same results. If we do something with impure mind, as the result of impure mind, we will have bad results, negative results. If we do something with pure mind, as the result of our pure mind, we will have good results, fruitful results. That is why Buddha has explained to practice three meritorious deeds. That is the very first level in spiritual path. What is that? Practicing three meritorious deeds. What are the three meritorious deeds in Buddhism? Dana, Sila, Bhavana. Practicing generosity, practicing virtue or moral conduct, and practicing meditation. We should be generous. That is one of the things that we can do to win our friends. One day, a person asked Buddha, "Dear Bhante, what are the things that we can do to win our friends?" Buddha says, he who generous wins friends. When we practice generosity, automatically we can win our friends. On the other side, Buddha explained, we should have a good moral life, virtuous life. We should have good discipline in our speech and behavior. Buddha says, when you speak something, when you behave, you should think again and again whether my activities are correct or not. This is said as wise reflection. That is very important. When we speak something, when we do something, we should think these activities, whether they are correct or not. Especially, according to Buddhism, we should practice five precepts, Panchasila. Abstaining from killing life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, abstaining from intoxicating drinks and drugs, causing heedlessness. These are the things that we should avoid for the happiness. And also we should practice loving kindness. We should think that may all beings be well, happy and peaceful again and again. When we practice loving kindness, it means we overcome anger or ill will. Anger is one of the main reasons that we suffer. When we are angry, actually, even though we are well educated, even though we are very rich, we have no inner peace. We can't see our beauty of our life. That is why Buddha says, he who wants to achieve the peaceful life has to practice loving kindness at the beginning on the path of liberation. That is very important. These are the three meritorious deeds that we can practice to become a peaceful life. Dana, Sila and Bhavana. Here, it is very important to understand the karmic law. Action and reaction that Buddha has explained in this life. Karma pilivanda viswas sahithawa api tikin tika dana sila bhavana pinkam karanakota e pinkam wala anisansa vidiyata apata vishesha anisansayak labena. Mokada anisansaya? Api nitharama parityaga sile nam api nithara silvanta nam නිතර අපි මෛත්‍රිය සහගත නම් මේ ජීවිතයේ වශයෙන් එන්නෙම අපේ මානසික සතුට වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, අපි කරන කටයුතු වල සාර්ථකත්වය, අපේ ඥාතීන්ගේ සාර්ථකත්වය, බොහෝ දේවල් ජීවිතය තුළ අපට අත්විඳින ලැබෙනවා. අනිත් පැත්තට කලින් ආත්ම භාවවල අකුසල විපාක වශයෙන් මේ ජීවිතයට එන තියෙන සමහර දේවල් තියෙනවා නම් විපාක, ඒ හුඟා දේවල් අඩු වෙනවා. මෙන්න මේ පින්කමල අනිසංස විදියට අපිට ඒක පේන්නේවත් නැහැ. පේන්නතනි අපි දන්නේවත් නැහැ මේ දෙයක් වෙනවද කියලා. දැන් බලන්න ඔබේ වයස වෙන විට, දැන් ඔබ මෙතන ඇති අවුරුදු 10 12 දරුවන් ඉඳන් අවුරුදු 40 50 දක්වා ඉන්නවනේ. ඔබ බලන්න ඔබේ ජීවිත කාලේ මොන ගෙහෙච්ච අයගෙන් ඔබත් එක පොඩි කාලේ සෙල්ලම් කරපු, පාසල් ගිහිපු, රැකිරක්ෂා කරපු කී දෙනෙකුට නම් ජීවිත අනතුරු එන්නේ නැද්ද? එක්කෝ යැයි රිය අනතුරුවට පත් වෙන්නේ නැති, සමහර අය පිළිකා ආදී රෝග වලට පත් වෙලා මේ යන්නේ නැති, සමහර අය නොයෙක් විදිහ අනතුරුවට පත් වෙන්නේ නැති, ඇතැමිට එයාගේ ළඟම දරුවෝ ඥාති මේ යන්නේ නැතිනේ. ඒ බොහෝ දෙනා අතුරින් බලන ඔබ කොච්චර වාසනාවන්තද කියලා. සමහර අය ඔබත් එකට හිටිය බොහෝ දෙනෙක් ඔබේ වයසේ, ඇතැමිට ඔබේ වයසටත් අඩු අය කී දෙනෙක් නම් මේ යන්නේ නැද්දනේ. ඒ සියලුම දෙනා අතුරින් ඔබ මේ තත්ත්වයේ අද මේ දක්වා බේරිලා ඉන්නේ කුමක් හින්දද? නීතිය හා සාමය හොඳින් තියෙන හින්දද? නීතිය හා සාමය හොඳින් තියෙන රටක ඉන්නවා හින්ද කියලා විතරක් හිතන්න එපා. ඒක එක සාධකයක් විතරයි. ඔව්, ඒකට විශාල ලෙස බලපෑවේ ඔබම අතීත ආත්ම භවවල සහ මේ ආත්ම භවය කරපු පින්කම්ල අනිසංස තමයි ඔබව මේ ආකාරයෙන් ආරක්ෂා කළ දීලා තියෙන්නේ. ඔබේ ශරීරයේවත් ලොකු ආබාධයක් නොවන විදියට මේ ටික ඔබට මෙතෙක් දුර රැකගෙන තියෙන්නේ ආරක්ෂා කළ දුන්නේ මේ පින විසින්. ඒ ගැන ඔබ නිතර හිතන්න. මේව නිකන් ලැබිච්ච දේවල් නෙවෙයි. ඇතැමිට ඔබට ලැබිච්ච දූ දරුවන්, ළඟම ඥාතීන් බලන්නේ බැරි වෙලාවත් ඔබේ කර්ම ශක්තිය අඩු වුණා නම් මොකද වෙන්නේ? ඇතැමිට ළඟම ලැබෙන ඉන්න ඥාතීන් අංග විකල වෙන්න තිබුණා, මන්ද බුද්ධික වෙන්න තිබුණා, ඇස් දෙක අන්ධ වෙන්න තිබුණා. ඇයි එහෙම වෙන්නේ? ඔබේ කර්මය දරුවට ගියාද? නැහැ. ඔබේ කර්මය දුර්වල වෙනකොට ඔබට ලැබෙන්නේ ඒ වගේ දුර්වල කර්ම ශක්තියෙන් තියන අය. ඔබ කරපු අකුසල් ටික දරුවට ගියා කියලා හිතන්නේ එහෙම වෙන්නේ නැහැ. ඔබේ කර්ම ශක්තිය දුර්වල වෙනකොට ඔබට ලැබෙන්නේ ඒ වගේම දුර්වල කර්ම ශක්තියෙන් තියන අය. ඔබේ පින වැඩි වෙනකොට ඔබට ඒ වගේම පින වැඩි අය ලැබෙනවා. හැබැයි එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. සමහරවිට ඔබ හුඟා පින්වන්තයි, ඔබට ලැබෙන දරුවන් අකීකරුණු එකයි වෙන්නත් පුළුවන්. ඒකට වෙන වෙන හේතුත් බලපානවා. ඇතැමිට ඔබේ හුඟා කඩුපාඩු තියෙනවා, ඔබට ලැබෙන දරුවෝ හුඟා පින්වන්ත දරුවෙක් වෙන්නත් පුළුවන්. ඔබට වඩා බුද්ධිමත් කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. තව තව හේතුත් බලපාන. කෙසේ වෙතත් පින්වතුනි, ඔබ එකක් හිතන්නට ඕන. මේ සම්පත්තික ඔබ අද ලැබුවේ නිකන් නෙවෙයි, ලොකු පිනක සසර කලාව පින්කම් වගේම ඔබ මේ ජීවිත කාලෙත් ඔබේ දෑතියන් පින්කම් කරලා, අම්මට තාත්තට සලකලා, පූජනීය උතුමන්ට ගරු කරලා, මේ හුඟා කටයුතු වල අනිසංස විදියටයි ඔබට අද මේ ටික ලැබිලා තියෙන්නේ කියන එක ගැන ඔබ නිතර නිතරම හිතන්නට ඕන. දිනපතාම කණ්ණාඩි ළඟට යනවනේ නේ. ඒ කණ්ණාඩි ළඟට යනකොට පොඩ්ඩක් හිතන්න. ඔබේ කොණ්ඩේ පියරලා මූණේ ලස්සනත් බලන කමන්නේ. ඒක බලන අතරේදී හිතන්න, මේ කණ්ණාඩි ඉස්සරහා ඉන්නේ මේ වගේ පින්කම් කරපු ඉතාම භාග්‍ය සම්පන්න කෙනෙක් නේද මේ ඉස්සරහා ඉන්නේ කියලා හිතන්න පොඩ්ඩක්. එතකොට ඔබට ඔබ ගැනම ලොකු ගෞරවයක්, කෘතඥතාවයක් ඒත් එක හට ගන්නවා. මෙන්න මේ අතරෙදි පින්නතුනේ අපි දැන් ඊළඟට කතා කරන්නේ ඔබේ මෙන්න මේ සුචරිත දහම්වල ආනිසංස විදියට. එක පැත්තකින් මේ ජීවිතේ යහපත, නිරෝගී භාවය ආදී කාරණා ලැබෙනවා. අනිත් පැත්තෙන් ඔබට අකුසල විපාක යන තිනව දුර්වල වෙනවා. තවත් විදියකින් පින්නතුනේ, තවත් සුවිශේෂී කාරණයක් තමයි මේ ජීවිතේ ලැබෙනවා. ඒ මොකද්ද? ඒ මොකද්ද? ඒ තමයි ධර්මය කියලා දෙන හොඳම කල්යාණ මිත්‍රයන් තමන ජීවිතය තුළ මුණ ගැහෙන. ඔබ කරන්නා වූ මේ දාන ආදී පින්දහම්වල ආනිසංස විදියට. ඒක කොහොමද ලැබෙන්නේ? ඔබ එක පැත්තකින් පරිත්‍යාගයේ සීලී වෙන්නට ඕන. අනිත් පැත්තෙන් සිල්වන්ත වෙන්නට ඕන. අනිත් පැත්තේ මෛත්‍රිය සාගත වෙන්නට ඕන. මේ කාරණා තුනේ අඩුපාඩුකම් තියමුනොත් ඇතැම් විට ඔබට අතීතයේ පින තිබුණත් මේ කල්යාණ මිත්‍රයන්ට සමීප වෙන ඔබට පුළුවන් කමක් නැහැ. දැන් අද දින බලන්න ඔබ හුඟක් දැඩි ලෝභ කෙනෙක් නම් ඔබ ඇතැම් විට වාහනේ යන තෙල ටික ගැන හරි හිතන්න තිබුණා. ඊට වඩා හොඳයි ගෙදරට වෙලින් එක කියලා ඔබ හිතන්න තිබුණානේ. නමුත් ඔබ එතන ඉඳන්ම හරියේ පරිත්‍යාග සීලෙත් එක්කලා. ඒ වගේම ඔබට මේ සීලය ගැන උනන්දුවත් තිබුණා. ඒ වගේම ඔබ හුඟක් මෛත්‍රී සාගතයි මේ ස්වාමින් වහන්සේ ගැන, එන අනිත් අය ගැන, මේ පන්සලේ හාමුදුරුවෝ ගැන, ශාසනය ගැන ලොකු මෛත්‍රියක් ඔබ හිතේ තියෙනවා. ඒක නැත්තම් හාමුදුරුවොත් එක්ක ගැටෙන කෙනෙක් නම්, හාමුදුරුවොත් එක්ක අමනාපෙලින කෙනෙක් නම් මේ වගේ වෙලා බණ දහම් අනුසූදානම් නැහැ. ඔබට ඒක ලැබුණේ මෙන්න මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා මේ ජීවිතය තුලත් ඔබ වඩනවා. ඒ වැඩි මේ අනිසංස විදියට තමයි ඔබට කල්යාණ මිත්‍රයන් වෙත සමීප වෙන්න අවස්ථාව ලැබෙන්නේ. අන්න ඒ කල්යාණ මිත්‍රයන් වෙත සමීප වීමෙන් අපි ප්‍රධාන වශයෙන් ලබන අනිසංස දෙකක් තියෙනවා. එකක් තමයි ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් උන්වහන්සේලාගේ යහපත් ආදර්ශ අපේ ජීවිතයට ලබනවා. අපි වුණත් ස්වාමීන් වහන්සේලා වශයෙන් හිටියත් අපි තව හාමුදුරු කෙනෙක් මුණ ගැහිච්ච ගමන් මේ හාමුදුරන්ගේ ධර්මඥාණයෙන් අපි ප්‍රයෝජන ගන්නවා. ඒ අපිට මුණ ගැහෙන හාමුදුරු සිල්වන්ත ගුණවන්ත කෙනෙක් නම් අපි හාමුදුරන්ගෙන් ආදර්ශයක් ගන්නවා. ලස්සනට බණ කියන හාමුදුරු කෙනෙක් නම් ඒ බණ කියන ශෛලියෙන් අපි යම්සි ආදර්ශයක් ගන්නවා. අපි බොහෝ දේවල් ආදර්ශයන් ලබනවා. අනිත් කාරණේ තමයි ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් ගන්න ප්‍රධානතම වාසිය තමයි ඔවුන්ගේ ධර්මඥානයෙන් ප්‍රයෝජන ගන්නට ඕන. මෙන්න මේක තමයි ප්‍රධානතම දේ. කෙනෙක් මුණ ගැහිච්ච වෙලාවේදී අපි ප්‍රධාන වශයෙන්ම ධර්මීය කරුණක්මයි අහන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔබට තවත් ධර්මඥානයේ තියෙන බුද්ධිමත් කෙනෙක් හම්බුනොත් ඔබ ගැන සලකල බලනවා. ඔබ ගැන විමසල බලනවා. මොකද බලන්නේ? ඔබට නියම කල්යාණ මිත්‍රයෙක්, සත්පුරුෂයෙක්, ධර්මඥානයේ තියෙන බුද්ධිමත් කෙනෙක් වුණ ගැහුවොත් ඔබ ගැන මොකද්ද ඔහු බලන්නේ? ඔබ ගැන මොකද්ද බලන්නේ යයි? ඔබේ උපාධිය කොහෙන් ගත්ත උපාධියද කියලාද බලන්නේ? ඔක්ස්ෆර්ඩ් වලින්ද, කේම්බ්‍රිජ් වලින්ද, සසෙක්ස් වලින්ද ඒවද බලන්නේ? ඔබේ දරුවෝ කොයි විශ්වවිද්‍යාලද ඉන්නේ? ඈ ලන්ඩන් යුනිවර්සිටියේද? එහෙම ඒවද බලන්නේ නෑ. පින්නතුනි, ඒ අය ඔබත් එක සාකච්ඡා කරනවා, කතා කරනවා. කතා කළ ධර්මයට අදාළ විශේෂයෙන් ප්‍රඥාවට සම්බන්ධ වෙන ඔබ දර්ශන සම්පත්තියෙන් ඔබ කොතේ දුර ගිහපු කෙනෙක්ද කියලා ඔහු බලනවා, සලකල බලනවා. ඒක තමයි මූලික වශයෙන් කරන දේ. ඔබ ඉන්න තැන කොතනද කියලා බලනවා. ඔබ නෙවිගේටරිය දානවනේ නේ, GPS එක. නෙවිගේටරියට ඔබ ඇඩ්‍රස් එකක් දැම්මොත් මුලින්ම බලන්නේ මොකද්ද? ඔබ යම්කිසි ගමනක් යන නෙවිගේටරියකට ඇඩ්‍රස් එකක් දැම්මොත් ඒකෙන් මොකද්ද මුලින්ම චෙක් කරලා බලන්නේ? ඔව්, බොහොමදයි. ඉස්සෙල්ලාම බලන්නේ ඔබ ඉන්න තැන කොතනද කියලා. ඩිරෙක්ෂන් එක දෙන්න කලින් ඔබ ඉන්න තැන හොයාගන්න බැරි වුණොත් ඩිරෙක්ෂන් එකක් දෙන්න බෑ. මුලින්ම චෙක් කරන්නේ ඔබ ඉන්න තැන, එතෙන්ට සිග්නල් තියෙනට ඕන. ඔබ ඉන්න තැනට සිග්නල් නොතිබ්බොත් යාට ඩෙස්ටිනේෂන් එක දෙන්න බෑ, ඩිරෙක්ෂන් එක දෙන්න බෑ. අන්න ඒ වගේ තමයි අපිට කල්‍යාණ මිත්‍රයන් හමුනොතින් හරියට GPS එකක් ලැබුණා වගේ තමයි. GPS එකට අපිව දැම්මා වගේ අපිව ඉන්න තැන බලනවා, චෙක් කරලා බලනවා. කොහොමද චෙක් කරන්නේ? හැසිරෙන ආකාරයෙන්ද? හොඳව තැම්පත් අත් දෙකත් බැඳගෙන ඇස් දෙක පියාගෙන යන විදිහෙන්ද? එතකොට බලන්නේ ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියන විදියට සාකච්ඡාවෙන් තමයි ප්‍රඥාව කෙනෙක්ගේ බලන්නේ. ඒ බලන්නේ කෙනෙක් නිග්‍රහ කරන්නවත්, කෙනෙක්ගේ දැනුම පරීක්ෂා කරන්න විතරක්වත් නෙවෙයි. ඇයි එහෙම බලන්නේ? එහෙම බලන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඒ කෙනාට තමන් කොච්චර ධර්මයෙන් පිහිටවෙන්න පුළුවන්ද, ඒක එකක්. අනිත් කාරණයක් ඒ කෙනා කොච්චර ධර්මයෙන් ඉදිරියෙන කෙනෙක්ද, ඒ කෙනාගේ මට කොච්චර ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියන එක. අන්න ඒ සත්පුරුෂකම තමන්ගේ ළඟ තියෙනට ඕනේ. එහෙම නැතුව කිසි දවසක යා කෙනෙක් තීරණය කරන්න අමාරු දාන ප්‍රශ්නයක් අහන්නේ. අන්නේ මහනව නම් කෙනෙක් අහන්න බලාපොරොත්තු වෙනව නම් එහෙම අහන එකේ තේරුමකුත් නැහැ. ඇයි ඒ තමන්ට කවදාවත් සත්පුරුෂ ධර්මකට එන්නට බෑ. තමන්ට මේ බුදු දහමේ සේවනල්ලවත් ලැබෙන්නේ නැහැ. දැනුමට එකින් ඔළුව පූර්ව ගන්න පුළුවන්. වාදිවාද කරන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන්. නමුත් මේ ධර්මයෙන් ලැබෙන මානසික සැනසීම උඩ කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. එවැනි අදහසකින් කෙනෙක් ප්‍රශ්න කරනවා නම් අනිත් කෙනා දන්නවා මෙයා මොන අදහසින්ද ප්‍රශ්න අහන්නේ කියලා. එතකොට ඔහු දන්නවා කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන කාරණය. ඒ නිසා පිනතුනි, කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිච්ච වෙලාවේදී ඒ කල්යාණ මිත්‍රයාගේ නියම ප්‍රයෝජන ලබන නම්, මේ ආධ්‍යාත්මික ගමනේ ඉදිරියට යන තමන් කැමති නම්, තමන් මානසික සුවයක් හරහා යන කැමති කෙනෙක් නම්, ප්‍රධාන වශයෙන්ම බුදුහාමුදුරුවෝ දේශනා කළා, ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ නවංක ජාතෝ කියලා. අසටෝ අමායාවේ නවංක ජාතෝ ඒතු විඤ්ඤෝ පුරිසෝ අහම් ධම්ම මනුසාසාමි. එන්න මා වෙත කවුද? අසට කපටි නොවන, අමායාවී, මායාකාරී නොවන නවංක ජාතෝ අවංක විඤ්ඤෝ පුරිසෝ බුද්ධිමත් වෙන්නට ඕන. කපටි නොවන්නට ඕන, මායාකාරී නොවන කෙනෙක් වෙන්නට ඕන, අවංක කෙනෙක් වෙන්නට ඕන, ඒ වගේම බුද්ධිමත් වෙන්නට ඕන. බුද්ධිමත් කියන්නේ යමක් තේරුම් ගැනීමේ හැකියාව තියෙනට ඕන. මෙන්න මේ කරුණ තියෙනවා නම් විතරයි තමන්ට කල්යාණ මිත්‍රයන්ගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් වැඩක් නැහැ ඇත්තෙ. මෙහෙම නොවුනොත් කරණිමෙත සූත්‍රයේ ආරම්භයේම දේශනා කළේ යන්තං සන්තං පදං අවිසමෙච්ච යම් ශාන්ත පදයක් කෙනෙක් කැමති නම් ඒ තැනැත්තා සක්කෝ උජෝජ සූජෝජ කියපු විදියට දක්ෂ කෙනෙක් වෙන්නට ඕන. ඍජු කෙනෙක් වෙන්නට ඕන. ඔහු වඩාත්ම ඍජු කෙනෙක් වෙන්නට ඕන. මොකන්ද ඍජු බව කියලා කියන්නේ? ඍජු බව කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් කෙලින් කතා කරන ඇත්ත කතා කරන ඒවත් කියන්න පුළුවන්. නමුත් ගැඹුරට ගියාම අදහස තමයි පින්නතුනේ ඍජු බව කියලා කියන්නේ. අවංක බව කියලා කියන්නේ තමන් යමක් කරනකොට, වචනයක් කතා කරනකොට, ශරීරයෙන් හැසිරෙනකොට, සිතුවිල්ලක් හිතනකොට තමන් බලන්න මම මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණාව, දිට්ඨිය, සක්කාය දිට්ඨිය, මාන්නය අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා තමම තමන්ගෙන බලන්න. ඔබ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් නම්, දහමට කැමති කෙනෙක් නම්, ඔබ බලන්න ඔබ මේ කරන ක්‍රියාව කිරීමෙන් ඔබේ තෘෂ්ණාව, ඔබේ සක්කාය දිට්ඨිය, ඔබේ මාන්නය අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්න. ලොකු දෙයක් නෙවෙයි පින්නතුනි. කොණ්ඩේ පීරනකොට, ඇඳුමක් අඳිනකොටත් මේ ගැන හිතන්න වෙනවා අපිට. වාහනයක් ගන්නකොටත්, ගෙයක් හදනකොටත් මේ ගැන හිතන්න වෙනවා. දරුවෙකුට උගන්වනකොටත් මේක හිතන්න. දරුවා ලොකු විශ්වවිද්‍යාලයකට යවලා මම මාන්නේ වැඩි කරගන්නද බලන්නේ, සක්කාය දිට්ඨිය වැඩි කරගන්නද කියලා බලන්නේ කියලා තමම තමන් ගැන බලන්න. තමන්ගේ සතුටට කිව්වට කමන්නේ, මගේ පුතා මගේ දුවි ගැන ගන්න හවස එනේ කියලා කිව්වට වරදක් නැහැ. ඒක නෙවෙයි ගැටලුව. හැබැයි ඒකෙන් ඔබගේ මේ කෙලෙස් වැඩි වෙනවා නම් එතෙන්දී ඔබ හුඟා සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් මේ වගේ ශ්‍රේෂ්ඨ දහමක් ලැබිච්ච අවස්ථාව, ඊටාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේ ලැබුවේ. ඒ ලැබිච්ච අවස්ථාව මගේ හැරෙන්නට නොයන්නට මෙන්න මේ දැක්ම අපේ ළඟ ආරම්භයේදීම තියෙනවා. එහෙම නැති කෙනාට උනත් දහමේ යම්කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඔහුට දානමාන ආදී පින්දහම් ටිකක් කළා සුගතිගාමී වෙන්න පුළුවන්. ඒකට බාධාවක් නැහැ. අර දානමාන පින්කම් ටික කළා සිල්වත් වෙලා සුගතිගාමී වෙන්න බාධාවක් නැහැ තේම මේ ටික. හැබැයි පිනතුනි, මේ ලෝකෝත්තර දහම ස්පර්ශ කරන්න මේ ගතිගුණ ටික අනිවාර්යෙන් තියෙනට ඕන. යම්කිසි කෙනෙක් මේ අවංක භාවය, බුද්ධිමත් බව සහ විශේෂයෙන් සුවච කියන එක, ඇක්ටිව් ලිස්නින් කියන එක, මෙන්න මේ තුන ඉතාම අවශ්‍යයි ආධ්‍යාත්මික ගමන් මගේදී. කෙලෙස් අඩු කරන්න යන ගමන් මගේදී මේ තුන අත්‍යවශ්‍ය සාධක. මොනවද? අවංක බව, බුද්ධිමත් බව, සක්‍රීය හුඟකන් දීම. මේ තුන තියෙනවා නම් යම් කිසි කෙනෙකුට අර දාන සීල භාවනා කියන මූලික පින්කම් නොකර තිබුණත් සසන පින තියෙනවා නම් මේ තුනෙන් එයාට ධර්මයේ ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි යම් කිසි කෙනෙක් දාන සීල භාවනා කියන අර ලෞකික සම්මා දිටින් ඉඳලා පින්කම් කළත් සුගතිගාමි වෙන පහසුකම් ටික තිබුණත් මේ ගුණ දහම් නොතිබ්බොත් මොකද වෙන්නේ? එයාට ලෝකෝත්තර ධාමක පහස ලබන්න බෑ. මෙන්න මේ ලක්ෂණ තුන තියෙනවා නම් අවංක බව, බුද්ධිමත් බව, සාවධාන වැහුම්කන් දීම කියලා මේ තුන තියෙනවා නම් එයාගේ ජීවිතයේ අනිත් අඩුපාඩුකම් තිබුණත් ආනන්තර කර්ම හැර අනිත් මොන අඩුපාඩුකම් තමන්ගේ ජීවිතය තුළ සිදු වෙලා තිබුණත් ඒ සියල්ලක් මොහොතකින් ජය ගන්න පුළුවන් ඔහුට. ඔහුගේ කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන්. අඟුලිමාල බුදුහාඳුරට මුණ ගැහෙනකොට ඔහු දන් දෙන කෙනෙකුනේ නැහැ. ඔහු සිල්වන්ත කෙනෙකුනේත් නැහැ. ඔහු මෛත්‍රී සාගත කෙනෙකුනේත් නැහැ. හැබැයි ඔහුගේ ළඟ අවංක බව තිබුණා. අඟුලිමාල කොයිතරම් මිනිස් ඝාතනයක් කළත් ඌ අවංක කෙනෙක්. ඒ අවංක නිසාම අරතරන් ඝාතනය කෝකලෙ ගුරු පූජාව කරන්නේ. ඒ වගේම ඔහු බුද්ධිමත් වුණා. බුදුහාඳුරට වචන හතරයි කිව්වේ. අඟුලිමාල මම නැවතුණා ඔබ නවතින්න කියලා. වචන හතරෙන් ඔහු තේරුම් ගන්න බුද්ධිමත් වුණා. ඒ වගේම ඔහු සුවච වුණා බුදුහාඳුර කියන දෙයට අහුම්කන් දුන්නා. මට ඔවා කියන්න එපා කියලා ගස්සගෙන ගියේ නැහැ. ඒ නිසා අර සියලුම දහස් ගාණක් මිනිස් ඝාතනය කරපු එකේ අකුසලය මේ ධර්ම චක්‍රයෙන් ජයගත්තා. නමුත් බලන්න දේවදත්ත හාමුදුරුවෝ සිල්වත් තුන මුලදී පරිත්‍යාගශීලී වුණා. ධ්‍යාන අභිඥා හිටන් ලැබලා තිබුණා. නමුත් මේ සත්පුරුෂ ධහම තුළ හිටියේ නැහැ. අර ටික ඔක්කොම පිරිහිලා ගියා. ඒ නිසා පිනුතුනි මේ කරුණෝ ඉතාම වැදගත්. Taman මේ ධර්ම මාර්ග යන කෙනෙක් විදියට අපිට ඇත්තටම ඕනේ පින්නතුණි අපේ මානසික සුවේ දින දින වැඩි කරගන්න. අපිට ඇත්තටම අවශ්‍ය වන්නේ ටිකෙන් ටික දුකෙන් නිදහස් වෙන්න. අපිට අහවල් මාර්ගවල ලැබුවයි, අහවල් ධානය ලැබුවයි කියලා බෝඩ් එකක් ගහගෙන නෙවෙයි අවශ්‍ය වෙන්නේ. අපි සෝවාන් වෙලයි කියලා හිතන් හිටියත් අපේ ළඟ සක්කාය දිටිය තියෙනවා නම් මොකද වෙන්නේ? අද අපට මොන ගහන අය සක්කාය දිටිය තියෙන සෝවානෙච්ච අය අපට හමු වෙන්නේ. එහෙම වෙන්න බෑ පින්නතුනි. සක්කාය දිටිය දුරු වුණාට පස්සේ අපිට සෝවාන් කියන බෝඩ් එක නැති වුණත් කමන්නේ. අපිට ඕන සෝවාන් වෙන්න නෙවෙයි පින්නතුනි. අපිට වෙන ඕන සක්කාය දිටිය දුරු කරගන්න. සක්කාය දිටිය දුරු වෙච්ච කෙනෙකුට කියන නමක් මිස සෝවාන් කියන එක සෝවාන් කියලා බෝඩ් එක තියෙන කෙනාට ලැබෙන වරප්‍රසාදයක් නෙවෙයි සක්කාය දිටිය දුරු වීම කියන එක. ඒක හොඳට මතක තියාගන්න. එහෙම නැතුනොත් අපි හැමදාම මම සෝවන් කරගන්න යන්නේ හැමදාම. මම සෝවන් වෙන්න හිතාගෙන නැනකම්ම කවදාවත් සෝවන් වෙන්න බෑ. අපි යන්නට ඕන සකය දිටි දුරු කරගන්න. අපි අහන්නට ඕන සෝවන් වෙන්නේ කොහොමද කියලා නෙවෙයි. අපි අහන්නට ඕන සකය දිටිය, සීලබත පරමාසය, විචිකිච්ඡා දුරු කරගන්න මාර්ගය මොකද්ද කියන්නේ. ඔබ දන්නවා. බාහ්‍ය දාරුචීරේ බුදුහාරගෙන් බණ ඇහුවා. බණාල වරහත් වුණා. සෝවාන් කියන වචනේවත් අහලා තිබෙන්නේ නැහැ. පස්වක මහණුන් සෝවාන් වුණා. ධම්මජක සූත්‍රයේ කොහෙවත් නැහැ සෝවාන් කියන වචනේවත්. සකය දිටි කියන වචනේවත් නැහැ. නමුත් උන්වහන්සේලා මාර්ගවලටපත් වුණා. උන්වහන්සේලා අවබෝධ කරගත්ත දේ නැවත ලෝකෙට දේශනා කරනකොට වචන අවශ්‍ය වෙන්නේ. අවබෝධය ලබන්නට වචන ඉච්චර අවශ්‍ය නැහැ. හැබැයි අපි වචන නෙවෙයි කියලා අපි වෙන තැන ගිහලා මුලා වෙන්න හොඳක් නැහැ. අපි නිතරම ධර්මයේ තුල ඉන්නට ඕන. අපිට කෙනෙක්ගේ පුද්ගලික ධහමක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ඔබට මම කියන වචනේ වැදගත් වෙන්නේ. මම කියන වචනය කොයිතරම් දුරට බුදුහාඳුරගේ ධර්මයත් එක්ක ගැලපෙනවද කියලා බලන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. එහෙම නැතුනොත් ඔබ මගේ අනුගාමිකෙක් වෙනවා. ඔබ මගේ අනුගාමිකෙක් වුණාට වැඩක් නැහැ. ඔබ තෙරුවනේ. ඔබ බුදුහාඳුරගේ ධර්මයේ සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලගේ අනුගාමිකෙක් වෙන්න ඕන. මම කරන්නේ ඔබට එතෙන්ට යන උදව් කිරීමයි. ඔබේ තෙරුවන් හඳුනාගත්තට පස්සේ ඔබ මාත් එක්ක අමනාප වුණත් මට ගැටලුවක් නැහැ. ඔබ මට පුද්ගලික උදව්වක් නොකරත් මට ගැටලුවක් නැහැ. විතරක් නෙවෙයි මම ඇතැම් දෙසියුරෙන් අයින් වුණත් ඔබට ප්‍රශ්නෙකුත් නැහැ. ඔබ ශ්‍රද්ධා පීඨුවේ තෙරුවන් ගැන ඔබ මා හරහා තෙරුවන ලැබුවේ. එතකොට අපි නිතරම පින්නතුනේ ධර්ම ශ්‍රවණය කරනකොට අපි බුද්ධිමත් වෙන්නට ඕන. ඒ දහම මේ කල්යාණ වැටට මේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයට කොයිතරම් ගැළපෙනවද? මේ ධර්මය කොයිතරම් දුරට මගේ හිතේ තියෙන රාග ද්වේෂ මොහ අඩු කරන්න හේතු වෙනවාද කියන එක අපි දැනගන්නට ඕන. එහෙම නොවුනොත් අපි එක එක පුද්ගලව සරණ ගිහිපු පුද්ගලයන් බවට පත් වෙනවා. අන්තිමට අපි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිලා නැහැ බලන් ගියාම. අපි සරණ ගිහිලා තියෙන එක එක නම් කියන පුද්ගලව පිටපස්සේ ගිහිලා තියෙන අපි. අන්තිමට අපි ඒකේ නම හරි අනිත් කවුරුත් වැරදි කියලා අපි කියනවා අන්තිමටනේ. අන්තිමට අපට හිතේ අර කලින් තිබිච්ච සැනසීමවත් නැහැ බලන් ගියාම. කලින් ඇතැමිට වෙන කෙනෙක් දැක්කම කතාව කරලා හරි නෝ දැන් ඒකවත් නැහැ. පින්නතුනි එතෙන්ටපත් වෙන්න එපා. ඒක තමයි වර්තමානයේ තියෙන ලොකු අනතුර. ඒ අනතුරෙන් බේරෙන්න තමයි. ඒ අනතුරෙන් බේරෙන්න නම් තමන් හුඟක් අවංක වෙන්නට ඕන. ගා බුද්ධිමත් වෙන්නට ඕන. හොඳ මදහස් සිතින් ඒ දේශකයන් වහන්සේලාගේ දේශන අහන්නට ඕන. කලින් පූර්ව නිගමල ඉඳගෙන අහන්නට එපා. එහෙම හිටියොත් ඇතැමිට අපි අමහමාරු වැටෙනවා. ඒ නිසා මේ කරුණෝ ඊටාම පැහැදිලිව සඳහන් කළේ තමන්ට මේ සද්ධර්මයේ ප්‍රයෝජන ගන්න නම් පින්නතුණිය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටවල අපිට තාමත් අවස්ථාවක් තියෙනවා නියම දහම හඳුනා ගන්නට. තාම අපට කල්යාණ මිත්‍රයන් ඉන්නවා. ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම නැති වුණොත් පින්නතුණිය අපට වෙන්නේ අපි ධර්මයෙන් බැහැරට යනවා. ඒ නිසා ටිකෙන් ටික ඒ සද්ධර්මයේ තුල ගැඹුරට යන ක්‍රමයක් තමයි අපි මේ ඉගෙන ගන්නෙ ඒ කල්යාණ මිත්‍රයන් ඉදින්. ඔබ ළඟ ඒ අවංක භාවයේ සුවච බව සාබුද්ධිමත් බව තියෙනකොට ඔබට කල්යාණ මිත්‍රයන් ඉදින් අර පළවෙනි අපි දේශනා කරපු කරුණ ටික අහන්න ලැබෙනවා. මොකක්ද ඒ කරුණ ටික? ඒ කරුණ ටික තමයි ස්වර්ගගාමි මාර්ගය, සුගතිගාමි වීමේ මාර්ගය, දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, කර්මයේ පිළිඳ විශ්වාසයෙන් යුතුව සිත පිරිසුදු තියාගෙන හැකි තාක් දුරට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා තමගේ ජීවිතය තුල කරනවා. ඒ පිනට නිග්‍රහ කරන්නේ නැහැ. බුදුහාඳුර දේශනා කළේ මා පුඤ්ඤස්ස බහයි, පිනට බය වෙන්න එපා. මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිසති. පින මා කරන්නේ නැහැ කියලා පිනට අවමන් කරන්න එපා කියලා. මේක තමයි තථාගත දහම. මෙන්න මේ පුණ්‍ය කර්මත් එක්ක පිනතුණි අපට ලැබෙන ප්‍රධානතම විශ්වසනීයත්වයක් ඇති වෙනට ඕන. ඒ මොකද්ද? ඒ තමයි අපි ජීවිතයේ කොයි අවස්ථාවක මිය ගියත් Taman දුගතිගාමී වෙන්නේ නැහැ කියන විශ්වාසයක් Tamanට ලැබෙනට ඕන. දැන් බලන්න අද දවසේනේ ශ්‍රී ලංකාවේ කී දෙනෙක් මිය ගියාදනේ? බොහෝ දෙනෙක් බලන්නේ අනේ පව් මෙහෙම දුකටපත් වෙලා මිය ගියා කියලානේ. ඒක තමයි සාමාන්‍ය ලෝකයේ බලන විදිය. නමුත් පින්නතුනි ධර්මයේ දන්න කෙනෙක් බලන්නේ එහෙම නෙවෙයි, ඊට වඩා වෙනස් විදියකට. කොහොමද බලන්නේ? අනේ මේ මැරිච්චයි දැන් කොතන ඉපදිලා ඇද්ද කියන එක. අන්න එතනිනුයි පින්නතුනි අපි බුද්ධිමත් වෙන්නේ. කෙනෙක් මිය ගියාම මිය ගිහපු විදිය, මිය ගිහපු සංඛ්‍යාව බලන එක තමයි, ඒකට හේතු හොයන එක තමයි ලෝකයේ සාමාන්‍ය සම්ප්‍රදාය. ඒක අවශ්‍යයි. නමුත් අපි ගැඹුරට යනකොට පින්නතුනි අපි බලන්නේ මරණය කියන එක පින්නතුනි ඇතැම්මිට විනාඩි කිහිපයක දුකක් වෙන හේතුවක්. නමුත් ඊට පස්සේ ඉපදෙන ස්ථානයේ කරුණ ටික ඔව් ඇතැම්මිට දීර්ඝ කාලයකට, ඇතැම්මිට කල්ප ගානකට හේතු වෙන දෙයක් වෙනවා. මෙන්න මේ தත්ත්වය මත පළවෙනි පියවර තමයි තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙනට ඕන. ජීවිතයේ තමන් කොයි මොහතක මිය ගියත් තමන් දුගතිගාමි වෙන්නේ නැහැ කියන ඊටාම ප්‍රබල විශ්වාසයක් තමන් තුල තියෙනට ඕන. හිතන්න එපා තමන් මේ සාමකාමී පරිසරයකම මියයයි කියලා. දැන් අද මිය ගිහපු අය හිතන්නේ නැති වයසට ගිහිල්ලා හාන්සි පුටුවක පත්‍රයක් බල බල ඉන්නකොට හොඳට නාලා කැම්බීම කාලින වෙලාවේ මියයයි කියලා තමයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ නැතිනේ. නමුත් එහෙමද මිය ගියේ? එහෙම නෙවෙයිනේ පින්නතුනි. ඉතින් අපේ ජීවිතයත් කොයි මොහොතේ කොයි ආකාරයෙන් අපේ අනාගත තීරණම විසඳෙන තියෙදි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් කොයි ආකාරයෙන් මිය ගියත් පින්නතුනි තමන්ට තමන් ධර්මයේ බැසගත්තු කෙනෙක් විදියට මේ ජීවිතයේ ඇස් දෙක පියවනත් එක්කම තමන්ට මීට වඩා යහපත් තැනක සුගතියක ඉපදෙන්නට තමන්ට ලොකු ශක්තියක් විශ්වාසයක් තමන්ගේ ජීවිතය තුළ තියෙනට ඕන. ඇතැම් විට ඔබට ඔබේ ඇස් පිටදීම කවුරුහරි කෙනෙක් ඔබේ ජීවිතේට හානියක් කළත් එවැනි සිද්ධියකින් මිය ගියත් ඔබ හිත අපිරිසුදු කරගෙන දුගති ගාමී නොවන විදියට හොඳ ශක්තිමත් මනසක් ඇති කරගන්න සිද්ධ වෙනවා අපට. ඒක පින්නතුනේ සරල දෙයක් නෙවෙයි. ඒකට ලොකු කැපවීමක් කරන්න ඕන. අර දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා උපරිම මට්ටමට කරලා තියෙනට ඕන. විශේෂයෙන් මෛත්‍රිය වඩලා තියෙනට ඕන. සුගතිගාමි වෙන්න හේතු වෙන කරුණු අතරින් සීලය, ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියන මේ කරුණු තුන ප්‍රබලයි. සිල්වත් වීම, ශ්‍රද්ධාව, ප්‍රඥාව කියන මේ කරුණු තුන. දානෙට වඩා බලපාන මේ කරුණු තුන. එතෙන්දි විශේෂයෙන්ම ලෞකික වශයෙන් කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම කුසලය තමයි පින්නතුනේ මෛත්‍රී භාවනාවෙන් ලබන ආනිසංසය. හැකි තාක් දුරට දිනපතාම අඩුම ගානේ විනාඩි 5කින් හරි පටන් ගන්න මෛත්‍රී වඩන. ඒක අඛණ්ඩව කරන්න. කරන්න තමන්ට ජීවිතයේ වෙනසක් ලැබෙනවා. ආනිසංසය වැඩි වෙනවා. තමන්ට ජීවිතයේ ලස්සන දකින්න පුළුවන්. මානසිකන පීඩා, අනිත්‍යත්‍ය කියන ගැටුම්, විරසක ගති, පුද්ගලයන් බෙදෙන ගති, මේ හුඟා දේවල් අඩු වෙනවා මේ මෛත්‍රිය දිනු වීමත් එක්ක. අනිත් කෙනෙක්ගේ අඩුපාඩුවක දිවසන ගතිය තමන්ට දැනෙනවා මේකෙදි. ඒක ප්‍රශ්නයක් ආපෙලාද විතරක් මේක කරන්න බෑ. කලින් හැකි තාක් දුරට මෛත්‍රිය දිනු කර තියනට ඕන. සියලු සත්ත්වෝ සුවපත්ත්වා, නිදුක්ත්වා, නිරෝගී වෙත්වා කියලා හැකි තාක් මානසික විතරක් නෙවෙයි කායිකව වාචසිකව කියන මේ තුන් ආකාරයෙම මෛත්‍රිය දිනු කරන්නට ඕන. මෙත්තා සාගත කායකම්ම, මෙත්තා සාගත වාචිකම්ම, මෙත්තා සාගත මනෝකම්ම කියලා මෛත්‍රිය තුන් ආකාරයකට සම්පූර්ණ කරන්නට ඕන. ඒ විදිහට මෛත්‍රියෙන් දිනු වෙනකොට, සිල්වත් බවෙන් දිනු වෙනකොට තමන්ට පින්නතුන් ජීවිතي ලොකු වෙනසක් දැනෙනවා. සතුටක් දැනෙනවා. මේ ආනිසංස තමන්ට ලැබෙනකොට, මේ ධර්ම මාර්ගය තුලින් නේද මට මේ ආනිසංස ලැබුණේ කියලා හිතනකොට තමන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. බුදුහාඳුර ගැන, ධර්මයේ ගැන, සංගයා ගැන, මේ තෙරුවන ගැන තමන්ට ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා, සතුටක් ඇති වෙනවා. දවසට වැඩිපුර වාර ගණනක් තමන්ට හිතෙන්නේ මොකද්ද? වැඩිපුර වාර ගණනක් මේ තෙරුවන මතක් වෙනවා තමන්ට. බුදුහාඳුරන්ගේ අරහන් ආදී බුදුගුණ තමයි සිහිපත් වෙනවා. ධර්මයේ ස්වකාත ආදී ගුණ සිහිපත් වෙනවා. මහා සංඝරත්නයේ සුපටිපන්නතා ආදී ගුණ සමට සිහිපත් වෙනවා. ඒ සිහිපත් වෙනවත් එක්කම තෙරුවන තමන් එක නිතර ආශිර්වාදයෙන් තමන්ට ආරක්ෂාවට ඉන්නවා කියලා තමන්ට දැනෙනවා. මෙන්න මේ ශ්‍රද්ධාව තමයි පින්තුණි සුගතිගාමි වෙන ප්‍රබලම සාධක බවටපත් වෙන්නේ. බුදුහාඳුර දේශනා කරන යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් කර තියෙනවා නම් එතනත්තා දුගතිගාමි වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ විශ්වාසනීයත්වය තමන්ගේ ජීවිතවල අනිවාර්යයෙන්ම ලබාගෙන තියෙනට ඕන. හැකි ඉක්මනින්. ඇයි ඒ? අපි දන්නේ හෙට දවසේදී අපේ ජීවිතය අවසන් වෙද කියලා එකයි. පළවෙනි පියවර තමයි තමන් ශ්‍රද්ධාවෙන්, සීලෙන්, මෛත්‍රියෙන් දිනු වෙලා හැකි තාක් තමන් සුගතිය තහවුරු කරන් ඉන්න. ඒක පරලෝ සුගතිගාමී වෙන විතරක් නෙවෙයි, තමන්ට මේ ජීවිතයේම සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්නට හේතුවක්. මේ ජීවිත කාලයම තමන් කරන කටයුතු සාර්ථක කරගන්නට ඒක බෙහෙවින්ම තමන්ට උපකාරී වෙනවා. දෙවනි පියවර තමයි පින්නතුනි, තමන් මේ ශ්‍රද්ධාවෙන් දිනු වෙලා සුගතිය තහවුරු කරගන්නා වගේම තමන් ඉතාම ආදරයෙන් කරන ඥාතීන් තමන්ගේ ළඟ ඉන්න. තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා භාර්යාව වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්. අඩුම ගානේ 5 දෙනෙක්වත්. ඒ කියන්නේ තමන්ගේ ළඟම ඉන්න ඥාතීන් 5 දෙනෙක්. හිතවන්තුම්. ඒ අය මේ ගියහම වැඩිපුරම දුක් වෙනවා නම් තමන්ට දුක් වෙන වෙනවා නම් අන්නේ වැඩිපුරම දුක් වෙන සිදු වෙන අය 5 දෙනෙක් තෝරගෙන එයටත් පුළුවන් තරම් මේ ධර්මයේ තෙරුවන ලබා දෙන්න. ඒයට සුගතිගාමි වෙන මාර්ගය පෙන්වලා තියෙනවා. නිකන් බැරි නම් සල්ලි දීලා හරි මේක කරන්න. ඈ. ඔව් අනාදිමිට සිටුතුමත් එහෙමනේ කළේනේ. ඈ. කාලසිටු පුත්‍රයාට සල්ලි දෙලනේ බණන සැලැස්සුවේ. එහෙම හරි කමන්නේ නැහැ. තමන් ඊටාම ආදරය කරන 5 දෙනෙක් හරි තවත් පුළුවන් නම් 10 දෙනෙක් තෝරගෙන පුළුවන් තරම් එයා තමන් කරන පින්කමට සහභාගී කරගෙන සිල් වැඩසටහන් වලට සහභාගී කරගෙන එයාට පුළුවන් තරම් මේ සුගති ගාමී වෙන උදව් කළා තියෙන. ඇයි එහෙම කරන්න ඕන? මොකද ඒ අය මේ ගියොත් තමයි ඔබට හුඟාක්ම දුක් වෙන වෙන්නේ. ඇතැමිට වයසෙන් අඩු අය වෙන්න පුළුවන්. ඔබට වඩා බාල නංගිල මලිල වෙන්න පුළුවන්, දරුව වෙන්න පුළුවන්, මොනබුරු මිලිවිර වෙන්න පුළුවන්, ඔබට කලින් ජීවිතයෙන් සමු ගන්න පුළුවන් සමහරට. යම්කිසි වෙලාවක ඒ අනතුරට පත් වුණොත් ඒ අය දුගති ගාමී නොවන විදියට ඔබ දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේ උදව් යට කළා තියෙන. ඒ නිසා සුගති ස්ථාවර කිරීම තමයි මේ ධම්මගේ ආරම්භක පියවර වෙන්නේ. අන්න ඒක තහවුරු කරාට පස්සේ ඒ ස්වර්ගගාමී මාර්ගය තුල හිටියට පස්සේ ඊළඟ පියවර තමයි මොක්ෂගාමී මාර්ගයට දොරටුව විවර වෙනවා. ඔබ තවදුරටත් අකණ්ඩව මේ ධර්ම මාර්ගයේ නොනවති ඉදිරියට යනවා නම් දිගින් දිගටම තෘෂ්ණා දෘෂ්ණමාන අඩු කරගෙන අදහසින් ධර්ම ශ්‍රවණය කරනවා නම් ඔබට තවදුරටත් සත්පුරුෂ සදහා මුණ ගැහෙන ලෝකෙ කොහෙන් හරි තමන්ගේ පන්සලටම හාඳුරු එන්න ඕනේ. ඔබේ ඔය අතේ තියෙන උපකරණයෙම බණ තියෙන කොයි වෙලෙ. ඔබ හැබැයි දක්ෂ වෙන්නට ඕන. දක්ෂ නොවුනොතින් ඔබට ඒ නියම දහම ගිලිහෙන්න පුළුවන්. ඒ නිසා ඒ හාන හැම දහම් පදයකින්ම ඔබේ තෘෂ්ණාව, දෘෂ්ටිය, මාන්නය නැත්තම් රාග, ද්වේෂ, මෝහ අඩු වෙනවාද කියලා ඔබ බලන්න. ඒක තමයි සාතික. වෙන සාතිකයක් නෑ අපට. ඒ අතනොත් විශේෂයෙන්ම කොයි තරම් දුරට ඔබේ අවිද්‍යාව දුරු වෙනවද කියලා බලන්න. කෙනෙක්ගේ අනුශාසනාවකින් ලෝභ දෝෂ අඩු වෙන්න පුළුවන්. එහෙම අඩු වෙන අනුශාසන ඕනතරම් ලෝකේ තියෙනවා. හැබැයි ඒකෙන් දේශයෙන් එක සාර්ථකත්වයක් මනින්න බෑ. තථාගත දහමක් තියෙන කාලයක දේශනයක සාර්ථකත්වය බලන්නේ ලෝභ දේශ අඩු වෙන විදියට දේශනා කරන විදියෙන් නෙවෙයි. බලන්නේ මෝහය අඩු වෙන්න. ඔබට ඉන්ටර්නෙට් එකට ගියාම ඕනතරම් දේශනා කරන්න පුරුවන් ලෝභ දේශ අඩු වෙන දේශනා තියෙනවා. හැබැයි මෝහය අවිද්‍යාව අඩු වෙන දේශනා හැම තරම් ලේසියෙන් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා තථාගත දහමක පහස ලැබවෝ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය අපට ලබන්නම වෙනවා. අන්න ඒ සඳහා ටිකෙන් ටික ධම්මග විවර වෙනකොට අපි එක පැත්තකින් බලන්නට ඕන අපි දැන් ඉන්න තත්ත්වය මොකද්ද කියලා. අපි දැන් අපි හිතන විදිය මොකද්ද කියලා. දැන් අපි හිතන්නේ කොහොමද? දැන් අපි හිතන්නේ හැට රූපයක් පේනකොට ඒ පේන රූපයේ බාහිර තියෙනවා මම ඒ රූපිය නොබල හිටියත් ඒ රූපයේ බාහිර එහෙම තියෙනවා කියලා. දැනට ලෝකයේ ශබ්ද තියෙනවා මං අහන්න කලිනුත් ඒ ශබ්ද තිබුණා මං නොයසුවත් ඒ ශබ්ද දිගටම තියෙනවා කියලා හිතන්නේ. ඉන්ද්‍රිය හයෙම මෙහෙමයි. දැන් මෙතන ඉඳන් හුඟා කවදානෙන් අහන්න ලෞකික සම්මාදිටියේ ස්වභාවය තමයි අපි හිතන් ඉන්නේ මේ පැත්තේ ආයතන ටික තියෙනවා. ඇස කන නාස ආදී මේ ආයතන ටික තියෙනවා. ඒවා කලින් උපතේදීම හම්බුණා. ඒව මැරෙනකම්ම තියෙනවා. ඒ වගේම මේ බාහිර රූපත්, ශබ්ද, ගන්ධ, රස මේවත් ලෝකේ තියෙනවා. මේව මට ස්පර්ශ විඳින්න පුළුවන්. ඒ විඳින්නේ ඒ තියෙන විදියට මේ මට විඳින්න ලැබෙන්නේ කියලා හිතනවා අපි. ඒ විතරක් නෙවෙයි මං මේ අධ්‍යක්ෂකම ලබන්න කලින් මේක ලෝකේ තිබුණා. දැන් මං එන්න කලින් මේ පන්සල තිබුණා. මං ගියාට පස්සෙත් මේ පින්තුන මෙහෙම ඉන්නවා. පන්සල මෙහෙම තියෙනවා කියලා මං හිතන් ඉන්නවා. මේක වැරදිම නෑ පින්තුනි. මේක සම්මුති සත්‍ය අනුව හරිය. මේ සත්‍ය තුල ඉඳගෙන තමයි අපි සසර මෙතෙක් කලක් ආවේ. ඒ එන ගමනේදී හොඳ කුසල් කරලා දානමාන ආදී පින්කම් ලෞකික කුසලයේ තුල ඉඳගෙන අපි පින්කනුත් කරලා තියෙනවා. ඒ නිසා අපිට මේ පාසු ගන්න එකත් ලැබිලා තුන. ඒක වරදක්ම නෙවෙයි. ඒක බුදුදහම එක විට ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් ඒක පරමාර්ථ සත්‍යට සාපේක්ෂව ඒක නියම සත්‍ය නෙවෙයි. ඇයි ඒ? අපේ ඇහැට පේන රූපය මේ බාහිර නිත්‍ය රූපය කියලා අපි හිතාගෙන හිටියොත් ඒ බාහිර රූපය වෙනස් වෙනකොට ඒ වෙනස් වීමෙන් අපට දුකටපත් වෙන සිද්ධ වෙනවා. අපේ ඇහැට පේන රූපය මේ බාහිර පේන රූපයක් කියලා හිතුවොත් ඒ බාහිර මට පේන්නේ අම්මා තාත්තා නංගි මල්ලි කියලා මං හිතුවොත් ඒ හිතනවත් එක්ක මේක මගේ කරගෙන ඉන්නේ. ඒ දේ හොඳට තියෙනකොට මං හොඳට ඉන්නවා. හැබැයි ඒක හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. ඒක විපරිණාමයට පත් වෙනවා, වෙනස් වෙනවා. ඒක වෙනස් වෙනකොට මට දුකට පත් වෙන වෙනවා. ඇයි ඒ මගේ හිත ඒ බාහිර රූපෙ මත යැපිලා තියෙන්නේ? ඒ බාහිර රූපයේ ලස්සනයි කියලා හිතලා, හොඳයි කියලා හිතලා, පිනක් කියලා හිතලා අපිට ඉඳලා සුගතිගාමි වෙන්න පුළුවන්. මරණාසන්න මොහොතේ ඔබ කරපු පින්කම්, ස්වාමීන් වහන්සේලාට කරපු දානය, කඩින පින්කමක් කරපු එකක්, රුවන්වැලි සෑයට වන්දනා කරපු එක, දළදා වහන්සේට දානය පූජා කරපු එක, ඔබ ශ්‍රී පාදේ ගියපු හැටි, අනේ මම මේ වගේ කුසල සිතින් මා මේ පින්කම් කළා නේද කියලා හිතනකොට, ඒ හිතන චිත්ත රූපයත් එක්කම ඒ බාහිර නිරුද්ධ වෙච්ච රූපයේ ඔබේ හිත පිහිටුවාගෙන ඔබට සුගතිගාමී වෙන්න පුළුවන් බාධාවක් නැහැ. දිවි ලෝකේ යන්නත් පුළුවන්. හැබැයි ඒ කොහේ ගියත් ඔබ තාම සංසාර චක්‍රයේ ඉන්නේ. ඇයි ඒ බාහිර දෙයක් ඇතයි කියලා හිතාගෙන ඉන්න කම්ම ඒ බාහිර දේ මත අපි යැපෙලින්නේ. බාහිර දේ වෙනස් වෙනකොට අපි දුකටපත් වෙනවා. එතකොට සම්පූර්ණම කර්ම චක්‍රයත් සංසාර චක්‍රයේම යන්නේ එක පැත්තකින් මේ බාහිර ලෝකයේ තියෙන මේක කියලා හිතලා, නැත්තම් ධාන මට්ටමට යනකොට හිතන්නේ බාහිර ලෝකේ නෙවෙයි අභ්‍යන්තර හිත තියෙන මේක කියලා හිත පැතරෙනවා. එතකොට බුදුදහමේ පරමාර්ථ සත්‍ය දැනගන්නකොට මොකද කියන්නේ? පරමාර්ථ සත්‍ය දැනගනකොට බාහිර රූපය ඇතයි කියලා ගන්නෙත් නැහැ. අභ්‍යන්තර හිතක් නිත්‍ය වශයෙන් තියෙනවා කියලා ගන්නෙත් නැහැ. ඇතේයි කියලා ගන්නෑ කිව්ව ගමන්ම ඔබට ඇතැමිට හිතේ නම් නැහැ කියලානේ. නැහැ කියන අන්දයට යන්නෙත් නැහැ වෙනතනේ. මෙන්න මේකයි බුදුදහමේ තියෙන සුවිශේෂ සත්‍යය. යම් කෙනෙක් ඇතැයි කියලා ගත්තොත් ඒක ශාස්ත්‍ර දෘෂ්ටිය, ඒක නිත්‍ය සංකල්ප ඉඳගෙන දිගින් දිගටම යනවා. යම් කෙනෙක් නැහැ කියලා ගත්තොත් මොකද වෙන්නේ? ඒක නාස්තිකවාදියට, ඒක උච්ඡේදවාදියට යනවා. ඒක අර ශාස්ත්‍රවාදියටත් වඩා බරපතලයි ඒක. ඇයි ශාස්ත්‍රවාදී ඉන්න කෙනා අඩු ගානේ ලෞකික කුසලයක් කළ සුගතිගාමි හරි වෙනවා. කිසිවක් නැහැ කියලා කියනා මොකද වෙන්නේ? අඩු ගානේ පින්කමකත් කරන්නේ ලෞකික කුසලයක්ත් කරන්නේ. ওই පින්කම් වැඩක් නැහැ. බුද්ධ පූජා තියෙන වැඩක් නැහැ. බුදුහාමර කොහෙද බුද්ධ පූජා කියන තියන්නේ කියලා. ඒත් ඒ ලෞකික කුසලයටත් නිග්‍රහ කළා. ලෞකික සම්මාදීටිනුත් පිරිහිලා නිවන නිවී අන්තිමට සුගතිනුත් පිරිහිනවා. බුදුදහමේ තරම් අන්තගාමී වෙලා නැහැ. ඒ නිසා පින්නොතුනි පළවෙනි පියවරේදී අපි සාසද දෘෂ්ටි හිටියට වරදන්නේ නැහැ. ලෝකේ ඇතේ කියලා හිතුවට වරදන්නේ නැහැ. ඒක දුගතියට බාධාවක් නෙවෙයි. නමුත් එක විටම නාස්තිකවාදයට යන්න එපා ගියොතින් තමන්ට සුගතියත් අහිමි වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුරු වෙන දර්ශනයක් අපට ඉදිරිපත් කළා. ඒ දර්ශනේ මොකද්ද? ඔව්, හේතුඵලවාදී පටිච්චසමුප්පාදේ. මේ පටිච්චසමුප්පාදේ මොකද්ද කියන්නේ? අස්මින් සති ඉදං හෝති, අස්මින් අසති ඉදං නොහෝති. මේ හේතු ටික ඇති කල්ලි මේ අධ්‍යක්ීම තියෙනවා. හේතු නිරුද්ධ වීමෙන් මේක නිරුද්ධ වෙනවා. මං රූපයක් දකිනකොට මේ අවස්ථාවේ මගේ හේතුඵල දහම් මත ඇහැ පහළ වෙනවා. රූපයක් ඊට අනුරූප වූ මොහොතේම පහළ වෙනවා. ආලෝකය ආදී මේ අනිත් හේතු ටික උපකාර කරගෙන ස්පර්ශය, විඥාණය, වේදනා, සංඥා, චේතනාදී අනිත් හේතු සියල්ලක්ම තමන්ගේ මනසේ ස්වභාවයට අනුව ඒ මොහොතේ නිර්මාණය වෙනවා. මේ පේන ලෝකේ නිර්මාණය වෙන්නේ කොහමද? බාහිර තියෙන දේ හැටියට නෙවෙයි නිර්මාණය වෙන්නේ, මගේ අභ්‍යන්තර මානසිකත්වයට අනුව. මගේ හිතේ තියෙන අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදෙනීම, ආහාර ආදී හේතු ගානක් තියෙනවා. අන්නේ හේතු ටිකට අනුරූපව මේ මොහොතේ පහල කරගන්න ලෝකයක් මේ තියෙන. ඒක පෙර පසු නොවේ මේ මොහොතේ හටගන්න. ඒ අත්විඳින ලෝකය මගේ ලෝකය. මටයි මේ ලෝකයේ මේ කාමරේ බිත්ති ටිකක් තියෙන මටයි මගේ ලෝකයට. වෙනත් සත්වෙක්, ප්‍රේතෙක්, භූතෙක් මෙතෙන්ට ආවොත් මොකද වෙන්නේ? ඔහුගේ ලෝකයට මේ බිත්ති ටික නෑ තැම්මිට. ඔහුගේ ලෝකයේ යාළුව හුඟක් එක මෙතෙන්ට එන්නේ ඔහු. මෙතන පිරිලා යාළුවොත් එක හොත් එක ඉන්නවා. ඔහුට පේන කෝණය වෙනස්. ඔහුගේ අභ්‍යන්තරත්වයට අනුව ඔහුගේ කෝණය, ඔහුගේ පරාසය වෙනස්. එතකොට අද අප මේ මොහොතේ අත් විඳින්නේ සැබවින්ම තියෙන ලෝකයක් නෙවෙයි, මේ මොහොතෙහි මගේ මානසිකත්වයට අනුව මා විසින් නිර්මාණය කරගන්න මේ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකයේකුයි මහමියත් දිනින්නේ ඒ පේන වර්තමානය අතීතයෙන් මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි වර්තමාණයෙන් අනාගතයට තියෙන දෙයක් නෙවෙයි ඒක මේ හේතු ටික තියෙනකොට හටගත්තා අස්මින් සති ඉදං හොති කියන්නේත් ඒක ඉමස්ස උප්පාදාය ඉදං උපච්චිත කියන්නේත් මේක ඒ වගේ මේ හේතු ටික නැති වෙනවත් එක්කම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා අස්මින් අසති දන්න හොති ඉමස්ස නිරෝධාය ඉදං නිරුද්ධති කියන්නේත් මේකයි දැන් මම මේ වෙලාවේ මේ මහත්ය දිහා බලනවා ඒ හටගත් ස්කන්ධ පංචකේ එතනම නිරුද්ධ වෙන ඊට පස්සේ මම මේක දිහා බලනකොට ආයෙත් තව කෙනෙක් දිහා බලනට අලුත් අත්දැකීමක් අර කලින් එකෙන් මෙතෙන්ට මුකුත් ආවේ නැහැ හැබැයි ඒ කලින් එකේ තියෙන අවිද්‍යාවේ ප්‍රමාණය යම්කිසි විදියකට මට වර්තමානට බලපානවා හැබැයි මම හැම වෙලාවෙම වර්තමාන ලෝකයේ තුල අලුත් අත්දැකීම් විඳින්මයි ඒතර බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ දර්ශනයට අදාළව අපර ප්‍රඥාව දිනු කරන උදව් කරනවා. අන්නේ ප්‍රඥාව දිනු කිරීමේදී එක පැත්තකින් සතිය අනිත් පැත්තෙන් සමාධියත් අපිත් එක්ක දිනු වෙනවා. තවත් විදියක කියුවොතින් ශ්‍රද්ධා, විරය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහම ටිකෙන් ටික දිනු වෙනවා අපි ඉදිරියට යන්නේ. මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගත්තොත් අපි දන්නවා ඇහැට පේන රූපය කලින් තිමිච්ච රූපයක් කියලා ගත්තොත් කලින් තිමිච්ච රූපයක් කියලා හිතලා ඒක තත්වයකට කෝටි වාරයක් රූප කලාව බිනිබිනි යනවා කියලා හිතුවත් අපේ ලෝකෝත්තර ධාමක පහස ලැබෙමින් නෙවෙයි ඉන්නේ. ඇයි? අපි කලින්ම ලෝකය නිර්මාණය කරගෙන හැතිවෙච්ච ලෝකයක වෙනස් වීම විපරණාමය බලන්න යන්නේ අපි. දැන් මං අනිත්‍යතාවය මොකද්ද කියලා අහුවම් බොහෝ දිනක වෙනස් වීම කියලානේ. ඒ වෙනස් වීම කියන එක අපි කියන්නේ කොහමද? අපි ලෝකය නිත්‍ය කරගෙන නිත්‍ය වෙච්ච ලෝකයෙහි අපි කැඩිලා බිඳිලා යනවා කියන බලනවා. හරියට උදාහරණයක් ඇටියට ඔයා පොහසත් ඔයාගේ ළඟ සල්ලි නැහැ කියලා කියනවා. ඔයා පොහසත් කියන්නේ කන්නේ ඔයා හරි දුප්පත් කියලා කියනවා. මුලින්ම පොහසත් කියලා පිළි අරන් ඊට පස්සේ කියනවා සල්ලි නැහැ කියලා. අන්නේ වගේ මේ රූපයක් තියෙනවා මම මේකේ රූප කලාප බලනවා කියලා කියන එකත් අන්නේ වගේ වැඩ. හැබැයි එකෙන් කියන්නේ නැහැ බාහිර රූපයේ අනිත්‍යතාවය බලන්න එපා කියලා නෑ බුදුහාඳුරෝ. සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනාවෙහි ඊටාම පැහැදිලිව සතර මහා බෝධ රූප පාට වියාපෝ තේජෝ වායෝ බලන්න, නවසීවිතිකය බලන්න, දෙතිස් කුණපේ බලන්න, ආහාරය ආදී බලන්න කියලා දේශනා කළා. ඒ දේශනා කලේ මේ අභ්‍යන්තර මේ පරමාර්ථයට යන උපකාරයක් පිණිස විතරයි. හිත සමාධිමත් කරන්නට සහ අර රූපය ගැන තියෙන ඕලාරික බව එකට ඝන සංඥාව දුරු කරන්න විතරයි මේක දේශනා කරන්නේ. පරමාර්ථයට යද්දී අපි මේ සත්‍යයත් ඉක්මවල යන වෙනවා අපට. එතෙන්ට යද්දී අපි බාහිර රූපයක් ඇති කරගෙන පරිවර්තනයක් විපරිණාමයක් බලන්නේ නෙවෙයි, කෙලින්ම අපි අභ්‍යන්තර පැත්තෙම හේතු හදන පැත්තෙම බලනවා. අන්න එතෙන්දි තමයි අපට මෙන්න මේ අනිත්‍යතාවයේ තේරුම අවශ්‍ය වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අනිත්‍ය කියලා හිතුවොත් අපි මොකද කියන්නේ? ඔව් එක්ක වෙනස් වෙනවා කියලා කියන එක කැමති නැහැ දිහට පවතින්නේ නැහැ කියලා කියනවානේ. ඔය දෙකම කියන්නේ මොකකින්ද අපි? දෙකම කියන්නේ බාහිර රූපයක් ඇතේ කියන අන්තයේ ඉඳගෙන. බුදුදහමේ අනිත්‍ය කියන්නේ ඒක නෙවෙයි ඊට වඩා ගැඹුරු එකක්. අපි ඇත්තෙම කාලයක්ම අපි කතා කරගෙන ආවේ අනිත්‍ය කියන්නේ වෙනස් වීම කියලානේ. අනිත්‍යතාවය කියන්නේ වෙනස් වීමම නෙවෙයි පිනුතිනි. අනිත්‍යතාවය තුළ වෙනස් වීමේ ලක්ෂණයත් යම්කිසි පමණකට තියෙනවා. වෙනස් වීමට බුදුදහමේ කියන්නේ විපරිණාමය කියලා. ඒක චේන්ජින් එක. අනිත්‍ය කියන එකට කියන්නේ ඉම්පර්මනන්ස් කියලා. ඉම්පර්මනන්ස් and changing are different. වෙනස් වීම කියන එක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. විද්‍යාඥයනොත් ඇටම් එක බෙදලා විපරණාමය තේරුම් ගන්න තියෙනවා. ඒක අමාරුවක් නෑ. ඒකට සාරාංශක කලපලක්ෂයක් පිරුම් කරන්න ඕනේ. ඒකට අවුරුදු 10ක් 15ක් ඉගෙන ගත්ත ගමන් තේරුම් ගන්න පුළුවන්. එච්චර ඉගෙන ගන්න ඕනත් නෑ. මේ ළමයා ලොකු වෙනවා, ළමයා මහලු වෙනවා, මහලු වෙච්ච කෙනා මැරෙනවා. ඒ ටික බුදුහාමුදුරු තේරුම් ගත්තේ ගිහිගෙන් නික්මෙන්නත් කලින්. ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා කියන එක බුදුහාමුදුරු තේරුම් ගත්තේ අර චන් නැමතියකින්. සතර පෙර නිවෙස් දකින්නකොට. ඒක දැනගෙන හිටිය සිද්ධාර්ථ කුමාරය තමයි සම්බුද්ධත්වයට පත්ල දේශනා කළේ පුබ්බේ අනුනුසුතිසු ධම්මේසු චක්කු මුදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී ආදී වශයෙන් මට පෙර නොයසු විරු ධමයක් පාලුණායි කියලා. උන්වහන්සේ පෙර නොදැනගත්තු දෙයක් එදා බුද්ධගයාවේදී බොහොමඩදී අවබෝධ කරගත්තා. ඒ මොකද්ද? ඕ ඒ තමයි මේ අනිත්‍යතාවය කියන එක. පරිසම්පාදිය පදනම්ව තියෙන මේ හේතු ඇති කල්ලි දෙයක් හට ගන්නවා. ඒ හටගත්තු දෙ හේතුවට අයිති නැහැ. හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. දැන් මෙතන අපි මෙහෙම සබ්දයක් කළොතින් මේ සබ්දය මෙහෙම හටගත්තා. මේ හටගත්තු සබ්දය කලින් තිබ්බ සබ්දයක් නෙවෙයි. මේ මොහොතේ හේතු ගානක එකතුවකින් හටගත්තු සබ්දයක්. කන, වාතය, මේ ගැටීම, සබ්දය, සෝත විඥානයේ සෝත සම්පස්සේ මේ කරුණු ගානක එකතුවකින් මේ මොහොතේ තමයි මේ අත්දැකීම හටගත්තේ. හේතු ඇති කල්ලි හටගත්තා, එතනම නිරුද්ධ වුණා. අනිත් කාරණේ තමයි මේක පෙර තිමිච්ච දෙයක් නෙවෙයි හටගත්තේ, ඒ මොහොතේ තමන් විසින් නිස්පාදනය කරගත්තා. ආධ්‍යාත්මික ලෝකෙට ගියාට පස්සේ පින්නතුනේ කලින් හදාගත්තු මොකුත් නැහැ. අපිට සිංහල අපිට තේරෙන විදිහට කියනවා නම් රෙඩිමේඩ් ඒවා මොකුත් නැහැ. අභ්‍යන්තර ලෝකෙදී පින්නතුනේ පරමාර්ථ ලෝකයේදී රෙඩිමේඩ් ඒවා නැහැ. සම්මුති ලෝකයේ තමයි රෙඩිමේඩ් ඒවා තියෙන්නේ. පරමාර්ථ ලෝකයේදී නිතරම අපේ ආයතන, ස්කන්ධ, ධාතු මේ කියන ඒවා ඒ මොහොතේ නිෂ්පාදනය කරගෙන ඒ මොහොතේ විඳින ලෝකයක් මේ තියෙන්නේ. ඒ වගේම හේතු නිසා හටගත්තු මේ අත්දැකීම හේතු වලට අයිති නැහැ. මගේ කන මේ ශබ්ද ආදී නිසා මේ ශබ්දය මට ඇහුණා. හැබැයි මේ හිත ශබ්දය මගේ කනට අයිතිත් නැහැ, මේ උපකරණට අයිතිත් නැහැ, වාතයට අයිතිත් නැහැ, සෝත විඤ්ඤාණයට අයිතිත් නැහැ. හැබැයි මේක හේතුවක් මහරි නොතිබ්බොත් මේ අත්දැකීම ලැබෙන්නේ නැහැ. සම්මුති ලෝකයේ අදහස මොකද්ද? දැන් මේ මහත්තයා මට මොන හරි කිව්වොත් මේ රූපේ නිසා හේතු හටගත්තා, ඒ ශබ්දය මේ රූපෙට අයිති කියලා මම රූපෙට බඳිනවා. ඒක තමයි සම්මුති සත්‍යය. නමුත් පරමාර්ථ සත්‍යයට යනකොට මේ හේතුට නිසා හටගත්තු මේ ශබ්දය මේ රූපෙට අයිති නැහැ. මෙන්න මේ යථාර්ථියත් එක්ක පින්නොතින අපට තේරෙනවා යම්කිසි විදියක මේ නිත්‍ය විදියට නැත්තම් මේ හේතු වලින් හටගත්තු මේ කාරණා ටික හේතු වලට බැඳුතින්. ඒ වගේම මේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලට පේන ලෝකය කලනොත් තිබ්බ ලෝකය මාගේ අත්දැකීමෙන් පස්සෙත් ඉතුරු වෙනවා කියලා හිතුවොත් මොකද වෙන්නේ? ඒ රූපය තුල අපි සත්ත්ව පුද්ගල සංඥාවෙන් ගන්නවා. ওই වචන නොකියුවට අපේ හිතේ ඔක්කොම ටික තියෙනවා. සාමාන්‍ය අපි විතරක් නෙවෙයි කුඩා ළමයෙක් ගත්තත් කුඩා ළමයෙකුට දැන් මේක ගත්තාම උපකරණයක් කියලා තේරෙන්නේ නැහැ. එතෙම අලුත් උපන් දරුවෙකුට මේක වටිනාකමවත් මේකේ ක්‍රියාකාරීත්වයක් තේරෙන්නේ නැහැ. මේකට වචනවත් ඔහුගේ ළඟ නැහැ. මේකට ආසාවකුත් නැහැ එතෙම. හැබැයි මේ බාහිර රූපයක් තියෙනවා කියලා හිතනවත් එක්කම එයා මේ බාහිර ලෝකෙ තුල ඉන්නේ. එයා මේකේ නමින් හඳුනා ගන්න ඕනේ. බාහිරින් ලෝකයක් පේනවත් එක්කම මේ තියෙන බාහිර ලෝකයක් තියෙනවා කියලා හිතුවත් ඒකම තමයි භවය කියලා කියන්නේ. ඒකම තමයි නැවත අපි සසරට එන්න පුළුවන් කියන සහතිකයත් ඒක. යම් කෙනෙක් කියනවා නම් ඒ පොඩි දරුවා කිසිම දෙයකට ආසාවක් නැහැ කියලා. එහෙනම් පොඩි කාලේ මිය ගියාම පිරුවන් පාන්න ඕනේ නැන්නේ. එහෙම වෙන්නේ නැහැ නේ. පොඩි කාලේ කිසිම ආසාවක් නොතිබෙච්ච කුඩාම කාලේ ඉපදිල දවස් කීපෙම මිය ගියොත් එහෙනම් ඒ ළමයා රහතන් වහන්සේ කෙනෙක් විදිහට පිරුණන් පාන්න ඕනනේ. එහෙම වෙන්නේ නැහැ. ඒ දරුවා ඒක හඳුන නොගත්තත් ඒකට වටිනාකම් පස්සේ කාලේ දුන්නත් එයා මේ ඇස්කන්නා සාද ඉන්ද්‍රියත් එක්කම එයා බාහිර ලෝකෙ තුල යපිලින්නේ. එයා බාහිර ලෝකෙ හොයාගෙන යනව නැවත. ඒ මානසික ස්වභාවයට අනුව එයාගේ ලෝභ දේශ අඩු වෙන්න පුළුවන්. නමුත් යා මොහෙන් එයාගේ අඩුවක් නැහැ. මොහය තැඹිට වෙන කෙනෙකුටත් වඩා මොහයගේ තියෙනවා. එතකොට මෙන්න මේ ලෝකයේ තුල අපි ඇත්තටම අපේ ලෝකෙට සිදුවන්නේ මොකද්ද? මේ මොහොතේ ඇසෙන් රූපයක් දකිනකොටම වෙන්නේ මොකද්ද? අතීත කර්ම විපාක විදියට ස්කන්ධ පංචකයන් ක්ෂණිකව හට ගන්නවා. ඒ හටගත්තු ස්කන්ධ පංචකයේ එතනම නිරුද්ධ වෙනවා. ඇස රූපය ස්පර්ශ ආදී මේ ටික ක්ෂණිකව හට ගන්නවා. ඒ හටගත්තු දේ එතුරු නැතුවම ස්කන්ධ පංචක විදියට නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන එක අපටත් වෙනවා, රහතන් වහන්සේටත් වෙනවා. නමුත් අපේ වෙනස මොකද්ද? ඔව්, ඒ නිරුද්ධ වෙච්ච එක අපි දන්නේ නැහැ. නිරුද්ධ වුණා කියලා අපි හිතන් ඉන්නේ මේ පේන එක මේ මොහොතම පේනවා කියලා. අපි අර දෙවෙනි එක මුල් එක විදියට ගන්නවා. දෙවෙනි එක මුල් එක විදියට ගන්නකොට නිකන් නෙවෙයි ගන්නේ, අර ප්‍රපංච ටිකත් එක්ක අතීත අනාගත සංස්කාරات එක්ක ගැට ගහලා ඒත් එක්කයි ගන්න ගන්නකොට බාහිර ලෝකෙට වටිනාකමක් ලැබිලා අපි. ඒ හිතාගෙන ඉන්න ප්‍රමාණයට සංස්කාර ගොඩනගාගෙන දෙවෙනියට පහළ වෙන්නේ පංච උපාදාන ස්කන්ධය. අන්න ඒ පංච උපාදාන ස්කන්ධය හටගත්තොත් ඒ හටගත් උපාදාන ස්කන්ධ පංචකයට නොඇලී නොගෙටි ඉන්නවා කියලා කතාවක් නැහැ. අවිද්‍යාවේ පමනට අපි ඉන්නවා, උපේක්ෂාවෙන් හිටියත් අපි බාහිර ලෝකෙ තුල ඉන්නවා. එතකොට බුදුදහමෙන් කියන්නේ මූලික වශයෙන් ආරම්භයේදී යම් කිසි විදියක මදහත් වීමක් කියන උපේක්ෂාවක් කියනවා. හැබැයි ඒකත් මෝහය සහිත එකක්. ඒක ආරම්භක පියවරක් විතරයි. සතර බ්‍රහ්ම විහරණ වල වුණත් උපේක්ෂාව කියන එකක් තියෙනවා. ඒක පරමාර්ථ සත්‍ය කියන උපේක්ෂාව නෙවෙයි. ඒක සංඛාරූපේක ඥානෙ නෙවෙයි. මේ උපේක්ෂාවත් ටිකෙන් ටික දිනු කරනවා අපි. දිනු කිරීමෙන් මොකද වෙන්නේ? ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ ටිකෙන් ටික විස්තර වෙනවා කොහොමද අපේ මේ ආධ්‍යාත්මික ගමන මගේ ඉදිරියට යන්නේ කියලා. අහලා තියෙනවද? ඔව්. අපි නිතරම මෙන්න මේ හේතුඵල ධම තේරුම් ගත්තට පස්සේ අපි උපරිම ලෙස උත්සාහ කරනවා නිතර සතිපට්ඨානය තුළ ඉන්න. නිතර තමන්ගේ කය සහ සිත ගැන පූර්ණ අවධානයෙන් උත්සාහ කරනවා. ඇසර රූපයක් පහළ වෙනකොටම මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ආකාරය කියලා දකිනවා. ඇතැම්ට මුල්මෙකට අපි මුලා වෙනවා, ඒකට වළක්වන්න බෑ. හැබැයි දිගින් දිගටම මේ දියාසගත සිතවිලි දුවන්න දෙන වේගය අඩු කරනවා. සිහියෙන් නෝනින් අපි ඒක කරනවා. කරන්න මොකද්ද වෙන්නේ? ඊටාම අඩු කාලයකදී අර මුලා වීම නිමාටපත් වෙනවා. ඇහැට රූපයක් දකිනකොටම හරියට ඇසිපිය ගන්න මොහොතකදී අර රූපයට මුලා වෙන ගතිය නිමාටපත් වෙලා හිත උපේක්ෂාය පිටනවා. කනට ශබ්දයක් ඇහෙනකොට අපි මුල්ලේකට මුලා වෙන්න පුළුවන්. හැබැයි දිගින් දිගටම සිත් වැල් දුවන දෙන්නේ ඉක්මනින්ම හරියට අසුරු සැනක් ගන්න මොහොතකදී ඇහෙච්ච සම්ද අනිත්‍යතාවය මෙනෙහි කළා තමන් උපේක්ෂාවටපත් වෙනවා, සංසුන් වෙනවා. නාසයට ගඳ සුවඳක් එනකොට, දිවට රසයක් එනකොට, කයට පහසක් ලැබෙනකොට, හිතට අරමුණ එනකොට මේ ආයතන හයේදීම තමා උපරිම ලෙස සිහින් ඉන්නවා. ඉතාම ඉක්මන් කාලයකදී තමන් හිත උපේක්ෂාවටපත් කරගන්නවා. ඒ බාහිර අරමුණු හොයාගෙන බාහිර ලෝකෙට යන ගතිය අඩු වෙනවා. ඔහම ගිහිල්ලා ගිහිල්ලා තවදුරටත් සේක පුද්ගලෙක් වෙනකොට එයා ඇස ආදී ආයතන වලින් රූප ආදී අරමුණු අරගෙන එයා ඒ ගැන හඳුනා ගන්නකොට ඔහුගේ ඇතිවන ලෝභ ද්වේෂ වලින් හිත ඔහු පීඩාවට පත් කරගන්නේ නැහැ. ඔහු ඉතාම කෙටි කාලයකදී ඔහුගේ හිතට රාග ද්වේෂයක් ඇති වුණොතින් ඔහු ඉක්මනටම හිතන අනේ මං වගේ ආරි ශ්‍රාවකයෙකුට මේක ගැලපෙන්නේ නැහැ කියලා එකෙන් ලැජ්ජාවට පත් වෙලා ඉක්මනටම හිත උපේක්ෂාටපත් වෙනවා. තවදුරටත් ඔහු ඉදිරියට යනවා සේක ප්‍රතිපදාව ඉදගෙන අසේක පුද්ගලයෙක් බඩපත් වෙනවා. අසේක පුද්ගලයෙක් වුණාම කොහොමද? ඔහු ඇසෙන් රූපයක් දකිනකොට ඒ දකින එක පිළිකුල් දෙයක් නම් පිළිකුල් විදියටම මෙනෙහි කරන්න පුළුවන්. අපිරිසුදු දෙයක් දැකලා අපිරිසුදු කියලා එහෙම වුණනම් එහෙම බලන්න පුළුවන් ඔහුට. අපිරිසුදු දෙයක් දිහා බලලා ඒක හරිය පිරිසුදු දෙයක් කියලා හිතන්න ඕන නම් එහෙම හිතන්නත් පුළුවන්. ඒ වගේම පිරිසිදු හුඟක් ප්‍රියශීලී දෙයක් දැකලා ඒක ප්‍රියශීලී විදියට ගංගාවක්, දිය ඇල්ලක්, මල් වත්තක් දැකලා ඒක ලස්සනයි කියලා එහෙම කියන්නත් පුළුවන් යාට ඕන. එහෙම මේක වෙනස් වීමේ පිළිකුල් බව නම් එහෙම මෙනි කරන්නත් පුළුවන්. ඒ පිළිකුල් නොපිළිකුල් කියන දෙකම දුරු කළොත් නම් ඔහුට උපේක්ෂාවෙන් හිතන්න කැමති නැහැ ඒකත් පුළුවන් කරන්න. සම්පූර්ණයෙන්ම තමන් කැමති විදියට හිත පාලනය කරලා තියෙනවා. සතර සතිපට්ඨානයේ තුල උපරිම ලෙස ඔහු ඉන්නවා. ඔහු ඊටාම දුර්ලභව ලබා ගත්තා වූ තමන්ගේ මනුස්සාත්ම භාවයට සසර වඩපු සිතට තමන් උපරිම වටිනාකම උපරිම ගෞරවය උපරිම සාධාරණ ඉෂ්ට කළා. මේක තමයි අපි කරන්න ඕන සාධාරණය. මෙන්න මේ ගමන් මාග ඉදිරියට යනකොට ඒ ලබන්නා වූ රිසල්ට් එක ගැන ඊටාම පැහැදිලිව දැක්ිනවා කින්සුකෝපම සූත්‍රය. කින්සුකෝපම කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ සූත්‍රේ ලස්සන උපමාවක් කියනවා. මොකක්ද උපමාව? උපමාව තමයි එක්තරා නගරයක් තියෙනවා. ඒ නගරයේ වට වෙලා තියෙන ලොකු තාප්පෙකින්. ඒ නගරයට ඇතුළු වෙන්න දොරටු හයක් තියෙනවා. දොරටු හයක් තියෙනවා. ඒ දොරටු හයේ මුරකාරයෝ ඉන්නවා. ඒ දොරටු වලට ඇතුළත් වෙන පාරක් තියෙනවා. එක්තරා දූතයෝ දෙන්නේ මෙන්න මේ නගරයට එක්තරා පාරක් දිග ඇතුළු වෙලා ඒ නගර මැද ඉන්න හතරමං හන්දියේ ඉන්න නගර හිමියාට එක්තරා පණිවිඩයක් දීලා ඒ ආපු පාරේම පිට වෙලා යනවා. මොකද කතාව? කිසියම් නගරයක් තියෙනවා. ඒ නගරය වටවෙච්ච ප්‍රාකාරයක් තියෙනවා. ඒ නගරයට ඇතුළු වෙන දොරටු හයක් තියෙනවා. නගරයේ මැද හතරමං හන්දියක් තියෙනවා. ඒ හතරමං හන්දියේ මුරකාරයෙක් ඉන්නවා. නගර හිමියෙක් ඉන්නවා. ඒ වගේම දොරටු වල මුරකරුවෝ තියලා තියෙනවා. දැන් මේකෙන් කවුරු ගැනද මේ කියන්නේ? ඔව්, අපේ ජීවිතය ගැන මේ කියන්නේ. අර නගරය වගේ තමයි මේ ආහාරයෙන් පෝෂණය වෙච්ච මේ ශරීරය. අර හතරමං හන්දිය වගේ තමයි පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා භූත රූප. දොරටු හය වගේ තමයි ආයතන හය. ඒ දොරටු ළඟින දොරටු පාළය වගේ තමයි සතිය. එතකොට ඒ පාර තමයි, ඒ දොරටු වල යන තින පාර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ පණිවිඩය අරන් යන දූතයෝ දෙන්න තමයි සමත විදර්ශනා කියන දෙන්න. ඒ අරන් යන පණිවිඩය තමයි මොකද්ද? ඇහෙන් රූපයක් දැක්කා කියන පණිවිඩය, කනෙන් ශබ්දයක් ඇහුණා කියන පණිවිඩය, නාසයෙන් ගඳ සුවඳක් ලැබුණා කියන පණිවිඩය අරගෙන අර සමත සහ විදර්ශනා නැමැති මානසිකත්වයෙන් ඉන්න කෙනා අරමුණ එනකොටම හොඳ සිහියෙන් ඉන්නේ සතිය නැමැති දොරටු පාළයාගේ අධීක්ෂණයට ලක් වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉන්න කෙනෙක් විදියට ඔව් සතර මං හන්දියේ ඉන්න විඥානයේ නැමැති නගර හිමියාට පණිවිඩය දෙනවා මෙන්න රූපයක් ආවා කියලා. රූපයක් ආවා කියලා විතරයි දෙන්නේ. රූපෙන් දැක් යහවලා කියලා නෙවෙයි කියන්නේ. වර්ණ මාත්‍ර විතරයි මුලදී දෙන්නේ. එතකොට දුන්න නගර මැද හිමියාට දීලා ආපු පාරෙම ගියා. ගියොත් මොකද වෙන්නේ? ආපු පාරෙම ගියා කියන්නේ වැඩේ හරි. බැරි වෙලාවත් අපි සමති දර්ශනාවලින් නොහිටියෝ නම් නොසිටවන අපි සිටියේ මොකද්ද වෙන්නේ? ඇසෙන් දැකපු රූපය අසෙහෙන් නම් දැක්කේ, ඇහෙන් දැකපු රූපය අල්ලන්න පුළුවන්, ඒක ගඳ සුවඳ බලන්නත් පුළුවන්, ඒක වටින ඔක්කොම වටිනාකම් ටික අපි දීලා ඉවරද තියෙන. දැන් මේ කියන්නේ මොකද්ද? කින්සුකම සූත්‍රයේ මේ අර බාහ්‍ය දාරු කිරට දේශනා කරපු අනුශාසනෙන එක. ඒ වන් හිතේ බාහ්‍ය සික්කිතබ්බං දිත්තේ දිට්ඨමත්තං භවිසති ආදී වශයෙන් කියපු මේ රහතන් වහන්සේගේ පණිවිඩය. නැත්තං නියම විදියට සිහිපත් කරන්න ඕන. නැත්තං ඇත්තටම යථාර්ථයයි මේ කියන. ඇත්තටම දැනට සිද්ධ වෙන එකමයි. දැනටත් ඒකම සිද්ධ වුණාට අපට ඒ සිදුවීම අත්විඳින්න දෙන්නේ නැහැ අපේ අයනුසෝ මානසිකාරය සහ අසති අමනසිකාරය කියන එක හින්දා. අද අපිට ඇහැට රූපයක් පේනකොටම අර මුලින් නිරුද්ධ වෙන එක අපට පෙන්වන්නේ නැහැ. ඒ නිරුද්ධ වෙලා දෙවෙනි පාරට එන එක තමයි සත්‍ය විදිහට අපට පෙන්වන්නේ. ඒ දෙවෙනි පාරට පේන එකට තමයි දරුවෙක් විදිහට පේන්නේ. දෙවෙනි පාරට පේන එකට තමයි සම්දයක් මේ බණක් මේ හාමුදුරු කෙනෙක් කියලා ඔබට පේන්නේ පළවෙනි එක නෙවෙයි ඇත්තෙන්ම. ඒ තේන්නේ දෙවෙනි එක. දෙවෙනි එකත් නෙවෙයි තව වාර ගණක් ගිහිල්ලා තව සංස්කාර ගණක් හටගෙන එක තමයි පේන්නේ අපට. එතකොට බුදුදහමෙන් කියන්නේ මොකද්ද? පළවෙනි විදියට මේ දුකේ හටගන්න විදිය සත්‍ය ඥාණයෙන් අපට උගන්වනවා. ඒ සත්‍ය ඥාණයෙන් උගන්නන දේ සුතමේ ඥාණයෙන් දැනගත්තට පස්සේ ඊට පස්සේ චින්තාමේ ඥාණයෙන් නැත්නම් භාවනාමේ ඥාණයෙන් කෘත්‍ය ඥානයක් විදිහට මේක කරන්න සතර සතිපට්ඨානෙ පුරුදු කරනවා. සතර සතිපට්ඨානෙ පුරුදු කරනවා කියන්නේ මොකද්ද? කෙටියෙන් කිව්වොත් සමත විදර්ශනා දෙක පුහුණු කරනවා. මේ හිත දුවන විදියටම වේගෙන් සතිමත් බව සහ ප්‍රඥාව පුරුදු කරනවා අපට. හරියට පෑට සැතපුම් 80ක වේගෙන් යන වාහනයක් තියෙනවා නම් ඒ වාහනේ යන කෙනෙකුට අපි දෙයක් දෙන්න නම් මොකද කරන්න ඕන අපි? ඈ? අපිත් ඒ වේගෙම යන්න ඕන. ඒ වේගෙම ගියොත් තමයි සමාන්තර වෙලා යන කෙනෙකුට බිම ඉන්න කෙනෙකුට වගේ අපි අතින් අතට දෙයක් දෙන්න පුළුවන් විතර නෙවෙයි ඒක නවනම් මෙහෙර ගන්නත් පුළුවන් අපිට. අන්නේ වගේ වේගෙන් හටගන්න නිරුද්ධ වෙන මේ සිතට අපි සමත විදර්ශනා දෙක එකතු කරනවා. උපරිම ලෙස සතිපට්ඨානය තුලින්දිමින් සමත කමඨහනක් පාවිච්චි කරමින් අර අතීත අනාගත දෙකට දොන හිත ටිකෙන් ටික අපි අඩු කරනවා. අඩු කළා සිත සමාධිමත් වෙන්න මොකද කරන්නේ? අපි නුවණින් විදර්ශනායෙන් බලනවා. සමාහිතෝ භික්ඛව යථා භූතං පජානාති කියපු විදිහට අර කලින් සොතමේ ඥාණයෙන් හරියට මේ ප්‍රොසෙස් එක දැනගෙන තියෙනවනේ අපි. ඒක දැනගෙන තියෙනවා නම් හිත සමාධිමත් වෙන්න මොකද වෙන්නේ? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, චක්කු සම්පස්සය අනිත්‍යයි, සක්කු සම්පස්සදා වේදනාව අනිත්‍යයි, රූප සංඥාව, රූප සංචේතනාව, රූප තණ්හාව, රූප විතක්ක, රූප විචාරක විචාර කියලා ඔහොම 10ක් එක දිගට ශ්‍රණිකව යනවා. මේ සියල්ලක්ම අනිත්‍ය වශයෙන් නැත්තම් සමුදේවය වශයෙන් බලන්න. බලන්න මොකද වෙන්නේ? බලන්න වෙන්නේ අර බාහිර රූපයේ තුල හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒකෙන් කියන්නේ බාහිර රූප නොබල ඉනවා කියලා නෙමෙයි කියන්නේ. බාහිර රූපයක් දැකලා අත්දැකීම ලබනකොටම තමන්ගේ හිත අභ්‍යන්තරේ පැත්ත බලන්නේ. ඔබ කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩියේ පේන ඔබේ රූපයේ මුහුණ මොකක් හරි කොළ කැල්ලක් හරි මොකක් හරි තියෙනවා නම් ඔබ බාහිර කණ්ණාඩියද පියදාන්නේ? නෑනේ. ඔබ එකපාර මතගන්නේ මේ පැත්තරනේ. ඔබ ඇහෙන් දකින රූපයට කැමැත්තක් හරි අකමැත්තක් හරි හට ගන්නකොටම ඔබ බලන්නේ බාහිර රූපේ ලස්සන නෙමෙයි බලන්නේ. ඔබ බලන්නේ ඔබේ හිතේ තියෙන කාම විතරක දිහාය බලන්නේ. ව්‍යාපාදේ විතරක දිහාය බලන්නේ. ඒ බලනවත් එක්කම නුවණින් බැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් ටිකෙන් ටික මේ අවිද්‍යාවෙන් හිත මිදෙනවත් එක්කම එන්න එන්නම රාග ద్వේස අඩු වෙනවා, මෝහයත් ක්‍රමානුකූලව අඩු වෙනවා. මෙන්න මේ ගමන් මග තමයි ලෝකයේ පහළ වෙන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන්නේ. මේ අවසාන ප්‍රතිඵලය තමයි අපේ සමස්ත ජීවිතෙම කියලා කියන්නේ වර්තමානයේ සිතුවිලි මාත්‍රයක් විතරයි. ඒ සිතුවිලි මාත්‍රේ අපි තනේ සිතක් නෙවෙයි ඉපදෙන්නේ, ඒත් එක්කම රූප, වේදනා, සංඥා, සංඛාර කියන තාත්‍යස්කන්ධ හතරක් එක්ක පෙර පසු නොවි හැම මොහොතෙම ස්කන්ධ පංචකය හට ගන්නවා, නිරුද්ධ වෙනවා, හට ගන්නවා, නිරුද්ධ වෙනවා. මේ බැලීමත් එක්කම අපි දන්නවා අපේ ඇස් කන් ආසාදී ආයතන, රූප ආදී බාහිර අරමුණු, නැත්තම් චක්කු ධාතු ආදී ධාතු ටික, නැත්තම් රූප වේදනා ආදී ස්කන්ධ පංචකය, මේ හැම දෙයකම ලක්ෂණය තමයි අහුත්වා සම්බුතං හුත්වාන භවිසති. පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. එහෙම බලන වේගය අඩුවෙන්න මොකද වෙන්නේ? අඩුවෙන්න වෙන්නේ ඒසෝ මේ අත්තා මේ මගේ ආත්මයක් කියලා පුද්ගලයෙක් දකිනකොට මේ රූපයට ආත්මය බඳින ගතිය ටිකෙන් ටික අඩුවෙනවා. අඩුවෙන්න මොකද වෙන්නේ? ඒ අඩු වෙන ප්‍රමාණයට එක පැත්තෙන් අවිද්‍යාව අඩු වෙනවා. අවිද්‍යාව අඩු වෙනකොට අනිත් පැත්තෙන් ආත්ම දෘෂ්ටි අඩු වෙනවා. පළවෙනි පියවර තමයි මේ සත්‍යයේ පුද්ගලයෙක් හැටියට බාහිර දෙයක් ඇතැයි කියන ගන්න ගතිය. බාහිර රූපය තුල පුද්ගලයෙක් ඉන්නවාය කියලා බැස ගන්න ගතිය. රූපං අත්තතෝ සමනපස්සති, රූපවන්තං වාත්තානං, රූපස්මින් වාත්තානං, අත්තනිවා රූපං ආදී වශයෙන් මේ හතර ආකාරයකින් ඒක පහක් වෙනකොට 20ක් වෙනවා. 20 ආකාර සක්කාය දිටිය කියන්නේ මේක. මෙන්න මේ වැරදි විදිහට හිතන ගතිය ටිකෙන් ටික හොගේ අඩු වෙනවා. හැබැයි අඩු වුණා කියලාම ඇලීම් ගැටීම් දෙක සම්පූර්ණයෙන් නැති වෙන්නේ නැහැ. ඔහු ළඟ තවදුරටත් කාමරාග පටික දෙක තියෙනවා. ඔහු ටිකෙන් ටික තවදුරටත් දැන් ඔහු රූපය පැත්තෙන් නිදහස් වුණාට මනස පැත්තෙන් තාම නිදහස් වෙලා නැහැ. ඒ පැත්තෙන් උ ටික ටික තවත් නිදහස් වෙමින් ධානය වඩමින් ඔහු මාර්ගඵල කරා ටිකෙන් ටික ඉදිරියට ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. දිනෙන් දින ඔහුට මේ විරාගී බව, මේ විමුක්ති සුවය, කෙලෙසුන්ගෙන් හිත මිදීමේ ගතිය, විරාගී ගතිය ඔහුට දැනෙනවා. දැනෙන මොකද්ද? ඔහුගේ ජීවිතයේ ප්‍රධාන වශයෙන් ඇතිවන වෙනස. ඔව්, ඒක ලැබෙනවා. ඒ වගේම බාහිර පුද්ගලවත් එක්ක ගැටෙන ගතියෙන් එනම අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි, විගත කතංකතේ කියලා කියනවා. මේක කොහොමද වෙන්නේ, කොහොමද වෙන්නේ කියලා තරක විතරක කරන ගතිය, අනිත් ඇත්ත එක්ක වාද කරන ගතිය එන්නම අඩු වෙනවා ඔහුගේ. ලෝකයේ බොහෝ වාද හටගන්නේ මෙන්න මේ සක්කාය දිටිය සමග තියෙන මේ කතංකතේ කියන ගුණයත් එක්ක, ලක්ෂණයත් එක්ක. ඒ නිසා මේ අනාත්ම ස්වභාවය ප්‍රකට වෙන්න වෙන්නම ඔහුට බාහිර පුද්ගලයෙක් නිත්‍ය වශයෙන්ගෙන ඔහු සමග මේ තර්ක කරන ගතිය ඔහුගේ තුල එන්නම අඩු වෙනවා. ඒකෙන් කියන්නේ කතා බහ කරන්න නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. කෙනෙකුගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ උත්තර දෙනවා. ඒ ඔක්කොම උත්තර දෙන්නේ තමන් මේ දහම තුල ඉඳගෙන මෛත්‍රිය සහ ප්‍රඥාව කියන මේ අංග දෙකේ පිහිටලා, අනිත් පැත්තෙන් සමත විදර්ශනා කියන මේ ලක්ෂණ දෙකේ පිහිටලයි ඔහු මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියට යන්නේ. ඉතින් මෙවැනි විරාගී දහමක් තමයි අපට ලැබුණේ. අපි මේ ජීවිතය ලබලා තියෙන්නේ ජීවිත විතරක් නෙවෙයි, තමන් ලැබපු රූප සම්පත්තිය, බුද්ධිය, අධ්‍යාපනය, මේ පරිසරය, මේ සියල්ලක්ම අපි ලැබුවේ මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න පහසුවක් වෙන. මේව ලැබුවේ නිකන් නෙවෙයි පින්නතුනි, පින්කම් කළ විතරක් නෙවෙයි, ප්‍රාර්ථනා කළ ලැබලා තියෙන්නේ. මේ වගේ ප්‍රදේශයක මේ වගේ පහසුකම් ඇතුව, යුද්ධ ආදී වාතාවරණේ නොමැති මේ පරිසරවල මට ජීවත් වෙලා මේ දහම රකින්න මට පරිසරයක් ලැබෙන කියලා අපි අප්‍රමාණව පින්තුනි ප්‍රාර්ථනා කළා තියෙනවා. අන්න ඒ ප්‍රාර්ථනාවල ප්‍රතිඵලයි ඔබ මේ භුක්ති විඳින්නේ. ඒ ප්‍රාර්ථනාව තේරුම් ගත්තු කෙනා, කල්යාණ මිත්‍රාශ්‍රමය මේක තේරුම් ගත්තු කෙනා අප්‍රමාදීව වීරියෙන් මේ දහම තුර ඉදිරියට යනවා. ඒක අපේ ජීවිතයේ පරමාර්ථය කරගන්නවා, ප්‍රමුඛත්වයට බවට පත් කරගන්නවා. අද අපි සාකච්ඡා කරපු කරුණු වලින් පින්තුර නැවත අහන්න තියෙනවා නම් කරුණා අහන්නටත් පුළුවන්. අපි මේ සාකච්ඡා කරපු කරුණු වලින් තමන්ට ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න අහනවා නම් මට පොඩ්ඩක් පේන්නේ නැහැ. නැත්තම් මන් දන්නේ නැහැ කවුද අහන්නේ කියලා. බුදුහාමුදුරුවෝ ඇත්තේ මේ පටන් ගත්තේ උත්තරයක් දීලා නැහැ. බුදුහාමුදුරෝ දේශනා කළා. බුදුහාමුදුරෝ දේශනා කළේ යම්කිසි කෙනෙක් ආරම්භය හොයන ගියොත් ඒ ආරම්භය හොයලා ඉවර කරන්න කලින් එයාගේ ජීවිත ආයුෂ ටික ඉවර වෙනවා කියලා. නෑ මං කියන්නේ හැමදෙන්නේ කොහමද අපට ඕක හොයන්න බෑනේ. දැන් බුදුහාමුදුරෝ බුදුහාමුදුරෝ එකට උත්තර දෙන්න ගියේ නෑ. බුදුහාමුදුරෝ උත්තර නොදී පියවට අපට උත්තර දෙන්න බෑ අපි ශ්‍රාවකෝ විදියට. අගඤ්ඤ සූත්‍රයේ දේශනා කළේ ඒක කල්පයක ආරම්භයක් විතර ඇත්තෙම. ඒක නෙවෙයි ආරම්භය. බුදුහාන් දේශනා කළා යම්කිසි කෙනෙක් ওই මාළුකේ පුත්‍ය වගේ දේශනාවලදී යම්කිසි කෙනෙක් කියනවා නම් මම මේක දැනගන්නකම් මම වෙන වැඩක් කරන්නේ නැහැ කියලා කියනවා නම් හරියට ඒක විස ඊතලයක් ඇනිච්ච කෙනෙක්. එයා කියනවා නම් මේක ඇනපු කෙනා කවුද? මේක හදපු ලෝහය මොහොගෙන්ද හැදුවේ? මේක කොයි රටේද නිෂ්පාදනය කළේ? ඒක දැනගන්නකම් මම මේ උල ගලවන්න දෙන්නේ නැහැ කියලා කවුරු හරි කෙනෙක් කියනවනම් මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒක අවසානයක් නැහැ කියලා. උල දිනකට උඩ මැරලා යනවා. ආරක දැනගන කලින් මරණයට පත් වෙනවා. බුදුහාඳුරෝ ඒකට උත්තරේ දේශනා කළේ නැහැ. බුදුහාඳුරෝ ඒ උත්තර දේශනා නොකරපු ඒවට උත්තර දෙන අඩුගානේ සරියුත් හාමුදුරුවත් ගිහිල්ලා නැහැ. ඒක තථාගත මනසකට විතරක් විශේෂ වෙන දේවල්. සාමාන්‍ය ලෝකයේ තියා අඩුගානේ අපට මේ පීවි ලෝකෙට පේන උපකරණ වලින් පේන මේ භෞතික ලෝකයේහි ගැලැක්සීස් ටික කීයද කියලාවත් හරියට අද අපට කියාගන්න බැරි ලෝකයක ගැලැක්සිය කියන්නේ එක ගැලැක්සියක සෞරග්‍රහ මණ්ඩල මිලියන ගණක් තියෙනවා. එක ගැලැක්සියක සෞරග්‍රහ මණ්ඩල මිලි අපි එන්නේ මිල්කි වේකේ විතරක්. එක කොනක ඉඳන් අනිත් කොනට අපි එන්නේ එකම ගැලැක්සියේ මේ මිල්කි වේකේ එක කොනක ඉඳන් අනිත් කොනට යන්න ආලෝක වේගෙන් ගියොත් එක තත්පරයකට හැතැම් 187,000ක වේගෙන් ගියත් එක කොනක ඉඳන් අනිත් කොනට යන්න අවුරුදු ලක්ෂයක් යනවා. මේ එක මිල්කි වේකේ විතරක්. එවැනි ගැලැක්සීස් තියන ගණන් වලින් කියන්න බෑ. එවැනි භෞතික ලෝකයක් විතරක් මේ විශ්වයේ තුල තිබෙද්දී බුදුහාමුදුරුවෝ දේශනා කළා සාහසී ලෝක ධාතු දිසාසී ත්‍රිසාසී මහාසාසී දේශනා කළා. නමුත් ඒකේ සීමාව විතරයි දේශනා කළේ. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විතරයි දේශනා කළේ. ලෝකේ සමහර විශ්යන් තියෙනවා දේවල් ඒක බුදුවරයෙක්ගේ මනසට විතරක් ගෝචරන දේවල්. ඒ දේවල් අඩුගානේ බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝටත් කියලා නෑ. වරක් සරියුත් හාමුදුරුවෝ සඳහන් කරනවා බුදුහාඳුරනේ ඔබ වහන්සේ වගේ කෙනෙක් නම් මම දැකලා නැහැ කවදාවත් කියලා. ඔබ වහන්සේ කෙනා ලෝකේ පහළ වෙන්නේ නැහැ කියලා. බුදුහාඳුරුවෝ අහනවා සාරිපුත් ඔබ දන්නවද කලින් පහළ වෙච්ච බුදුහාඳුරුවෝ ගැන ඔබට අවබෝධයක් තියෙනවද? ඔබ නැතුවම කොහොමද කියන්නේ කියලා. සරියුත් හාමුදුරුවෝ කියන්නේ එක කල්පයක වැහැපු වැසි වල වැහි බිඳු ගන්න ගණන් කළා කියන්න පුළුවන් කෙනෙක් සරියුත් හාමුදුරුවෝ කියන්නේ. ඒ තරම් ප්‍රඥාවක් තියෙන කෙනෙකුටවත් බුදුහාඳුරුවෝ මේ කරුණ දේශනා කළේ නැහැ. එහෙනම් අපි වගේ යගෙන අමුතු කතාවන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ නොපෙනෙන ලෝකයකට යන්න නෙවෙයි, පෙනෙන දුකෙන් නිදහස් වෙන්න. අද අපට පේන තමන්ගේ අතේ ඉන්න දරුවා මිය ගියොතින් තමන්ට වෙන වේදනාවෙන් නිදහස් වෙන මාර්ගයක් මේ කිව්වේ. අන්න එතෙන්ට හිත තියනට ඕන. ඒකට මාර්ගය කිව්වා. ඒකට තමයි මේ පටිසම්භාවේ තේරුම් අරගෙන චතුරාර්ය සත්‍යතුන් අරගෙන අප්‍රමාදීව සීල සමාධි ප්‍රඥා නිදහස් වෙන කියන්නේ. මට ওই ප්‍රශ්නේ අහන්න හේතු වුණේ දැන් අපි කියනෝනේ පෙර පව් පින් වල කුසල් බලයෙන් පින් බලයෙන් ඉන්නේ කියන්නේ කියලා. ඒක මම හිතනවා කුසල බලය හරි කුසල බලය හරි පටන් ගත්තේ කොතනද? එයි අපිට එහෙම එන්න ඕනේ. ඉවරයක් වෙලා යන්න හරි. එක්ක එහෙම නැත්තම් ඒක නැත්තම් ස්වභාව දක්වන විසින් මවපු නිර්මාණයක්ද? එතකොට ඒ කෙනකම් එකක පසල් එකක්ද? පසල් එකේ ගේම් එක ඇඳලා ඇඳලා නිකන් වින් කරන්න යනවා වගේ එහෙම එකක්ද? කලින් ඉතින් කලින් කියපු උත්තරේම තමයි දෙන්න වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවත් උත්තර නොදීපේවට අපිට ශ්‍රාවක විදියට අපි දන්නේ නැහැ එච්චරයි කියන තියෙන්නේ. අපි කියන්නේ මම දන්නේ නැහැ. සරියුත් හාමුදුරුවත් එක දේශනා කළේ ඉතින් මට සරියුත් හාමුදුරුවෝ කරන මට කොහොමත් කරන්න බෑ ඒකයි. ඔව් අපි ශ්‍රද්ධාවෙන් පිළිගන්න දේවල් ටිකක් තියෙනවා. අපි ජීවිතේ හුඟා දේවල් ඇත්තම ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ විශ්වාසයෙන් පිළිගන්නේ. ඊටාම සරල දේ බලන්න. අපි අපේ උපන් දිනේ පිළිගන්නේ කොහොමද? අපට මතකද උපන් දිනේ අහවල් දවසේ කියලා? අපි උපන් දිනේ පිළිගන්නේ දැකලද මතකෙන්ද? අපේ අම්මා තාත්තා පිළිගන්නේ කොහමද? DNA පරීක්ෂණයක් කළද? අපි විශ්වාසයෙන් පිළිගන්නේ නේ. අපේ ජීවිතයේ දැනටමත් විශ්වාසයෙන් පිළිගන්න කරුණ රාශියක් තියෙනවා. අපි එහෙම තිබිදිත් අපි කියනවා මේක මම දකින්නකම් පිළිගන්නේ නැහැ කියලා. අපි කොච්චර අනුවනද නේ? හරියට මේක අපි සොයන්න අවශ්‍යයි. අපි පිස්සු බල කාලා තියෙනවා. ඇත්තෙම අපි ඉතාලම ටික කලින් මේ ජීවත් වෙන්නේ අපට මේ හැරෙන්නවත් වෙලාවක් නැහැ. ඇත්තෙම මේක ඒ තරම් වටිනා මේ දුර්ලභ මොහොතක් මේ ක්ෂණයක් ලැබුණේ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ක්ෂණය ඉක්ම ගන්න එපා. නොපෙනෙන ලෝකයක් සෑගෙන යන එක නෙවෙයි, පෙනෙන දුකෙන් ඉක්මනින්ම නිදහස් වෙන්නයි මේ ධර්ම දේශනා කළේ. ඒ සඳහා ශ්‍රද්ධාවෙන් පිළිගන්න පැත්තක් තියෙනවා. හැබැයි හැමදාම ශ්‍රද්ධාවෙන් පිළිගන්න අවශ්‍ය නැහැ. ඔබ නොගිහිපු ගමනක් යනකොට මුලින් ඔබ GPS එකට ලිපිනේ දානවා. යනකම GPS එක ගැන ඔබ විශ්වාසයෙන් යන්නේ. නමුත් ගියාට පස්සේ ඔබට විශ්වාස කරන්න දෙයක් නැහැ. ඕ අන්නේ වගේ ඔබ ධර්මයේ යනකම් බුදුහාමගේ ධර්ම ගැන විශ්වාසයක් තියෙන්න ඕන. හැබැයි ධර්මයට ගියාට පස්සේ ඊට පස්සේ කියන්නේ අස්සද්දෝ අකතඤ්ඤෝ කියලා. අස්සද්දෝ කියන්නේ තවත් ඇදහිමක් නැහැ. අකතඤ්ඤෝ කියන අය කරන්න දෙයක් නැහැ. විශ්වාසය අවශ්‍ය ඒ පරමාර්ථයට යන කම් විතරයි. ගියාට පස්සේ ඒ විශ්වාසයම තමන්ගේ අධ්‍යක්ෂකම බඩපත් වෙනවා. එතකම් කිසියම් ප්‍රමාණයකට අපට විශ්වාස කරන්න අවශ්‍ය වෙනවා. ඒක තමයි අපි විතරක් නෙවෙයි විද්‍යාඥයොත් කරන්නේ ඒක. විද්‍යාඥයාගේ පරිශන රැසකට පදනම විශ්වාසය. නොගිහිපු ග්‍රහලෝකයකට අභ්‍යවකාශ යානයක් යවනකොට යවන්නේ කොහොමද? තනිකරම ගණන් හදලා අනුමානයක යවන්නේ. තනිකරම විශ්වාසය මත ප්‍රත්‍යක්ෂ කළ නෙවෙයි. විද්‍යාඥයනු තමන්ගේ පරිශන රැසකට පදනම විශ්වාසය. ඒ විශ්වාසය බැහැර කරොතින් අපට ජීවිතේ හුඟා දේවල් අත්හැරෙනවා. ඒ නිසා ඇත්තෙන්ම අපි ප්‍රායෝගික වෙන ජීවිතය. අපි මොනවා කළත් අපි පොළවේ පය ගහලා ඉන්න ඕනේ ඒකයි. ඒක ඇමෝලික දේ. අනිත් දෙක දිනෙන් දින අපේ මානසික සහනය වැඩි වෙන ඕනේ ඒකයි. ඒකේ පදනම තමයි පුලුවන් තරම් පරිත්‍යාගය සිලි වෙන්න. පුලුවන් තරම් සිල්වත් වෙන්න. පුලුවන් තරම් මෛත්‍රී සාගත වෙන්න. ඒ මෛත්‍රී සාගත වීමත් එක්කම ජීවිතයේ පුදුම විදිය පරිවර්තනයක් වෙනවා Tamanට. ඒක අත්විඳින්න. ඒකත් නොවින්ද අහසේ ඉඳගෙන ධර්මය හොයන්න යන්න එපා. කවදාවත් අහු වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා පොළොවට බහින්න. මහා පොළොවේ පය ගහන්න. ඒ මහා පොළොවේ පය ගහන තමයි කියන්නේ දන් දෙන පරිත්‍යාග සිලි වෙන්න, සිල්වත් වෙන්න, මෛත්‍රී වඩන්න. එතනින්නම් තමයි ඊතර ගුණ දහම්ට එක වැඩෙන්නේ. අන්න එහෙම කෙනාට තමයි මේ දහම ලැබෙන්නේ සහ ඒ දහම මගේ යනකොට ප්‍රතිඵලත් ලැබෙන්නේ. එහෙම නැත්නම් අපේ ජීවිතේ හුඟා දේවල් මිස් වෙනවා. අපට වාදිවාද ටිකක් කරන්න පුළුවන්. කොහෙන් කොහෙන් හරි හොයාගත්තු කරුණු ටිකෙන් තරක විතර ටිකක් කරගෙන ඉන්න පුළුවන්. නමුත් ජීවිතේ අවුරුදු 50 ගියත් කිසිම වෙනසක් වෙලා නැහැ ජීවිතේ. අර ඇති වෙච්ච කේන්ති යන ටික එහෙමමයි. ඒ රාගය එහෙමමයි. ඒ මොහේ එහෙමමයි. කිසිම මටත් කාලයක් හිතුවා මේ කවුද මම කියන්නේ. අවසන් ලුත්‍රා බුදුරණන් දේශනා ආදී ඇත්ත මේ ප්‍රශ්න බුදුහාන් කලේ තහලා තියෙනවානේ. දැන් බුදුහාඳුරෝ එක හාමුදුරු කෙනෙක් අහනවා බුදුහාඳුරනේ මං මේ ලෝකේ පටන් ගත්තේ කොහමද? අවසන් එනකොට මේ විදිහට උත්තර නොදුන්නොත් මම ඔබ වහන්සේ කෙනා තවදුරටත් තින්නේ. බුදුහාන් රහණ මං ඔබ මහාන කරන කලේ මං පොරොන්දු නැතුව ඔබට කියලා දෙනවද කියලා. එදා මං පොරොන්දුනේත් නැහැ. අද පොරොන්දු වෙන්නේත් නැහැ කියලා. ඇත්තෙන්ම මේ වගේ පදනම ඒ ප්‍රශ්නේ අපිට විවිධ විදිහෙන් අහන්න පුළුවන්. ඒකම විවිධ විදිහෙන් අපිට අහන්න පුළුවන් අනිත් ආගම්වල අයත්. හොඳයි පින්නතුනි අපේ කාලය අපට ඉක්මල යනවා. අපි අද දිනට නියමිත ධර්ම දේශනාව ආරම්භයේ පටන් අවසානයේ දක්වාම අපි අනුකූල ප්‍රතිපදාවක් විදිහට සාකච්ඡා කළා. ඊ කරුණ වලින් පින්නතුන්ට පිළිපදින්න පුළුවන් ටික හැම කෙනාටම අයිති ප්‍රමාණයකින් ජීවිතයට ගන්න පුළුවන් කියලා මම හිතනවා. තමන්ට පුළුවන් මට්ටමින් ඔය පිළිපදින උත්සාහ කරන්න. තමන්ට හිතෙනවා නම් මේ සායනාංශයේ කියපු සමහර අපට ගැලපෙන්නේ නැහැ කියලා වයින් කරන්න. ඒ වයින් කළා පිළිගන්න පුළුවන් ටික පිළිපදින්න පුළුවන් ටික පිළිපදින්න. එතකොට හරි. ඒ අනුව තමන් ඉදිරියට යන්න. ඒ ඔස්සේ තමන්ගේ කුසලයේ ලෞකික කුසලයේ දිනු කරගන්න, සුගති ස්ථාවර කරගන්න. මේ සුගතිය තුල ලෞකික සම්මාදිටිය තුල මේක චක්‍රයක්. මේ චක්‍රයේ කොනක් හොයන ගියොතින් බෝලේ කොනක් හොයන ගියොතින් කවදාවත් බෝලේක දොඩම් ගෙඩියක කොනක් හොයාගන්න බෑ. ඒ වගේම තමයි සම්මුති සත්‍ය තුල ඉඳලා කියන සංසාර චක්‍රයේ සම්පූර්ණම සම්මුති සත්‍ය විස්තර වෙන්නේ කර්මය. ඒක චක්‍රයක්. ඒ චක්‍රය අපිට කෙලවරක් හොයන්න බෑ. අන්නේ චක්‍රේ නිදහස් වෙන තමයි මේ චතුස්සති සම්මාදිටිය තියෙන්නේ. ඒකෙන් මිදෙන කම්ම අපි අන්තවල ඉන්නේ. මුලක් තිබුණ අගක් තියෙනවා කියලා අර අපි බෝලේ වටේ දුවන මුලක් හොයාගෙන. අන්න ඒකේ නිදහස් වෙන තමයි මේ ධර්ම අපට දේශනා කළේ. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්න අපි උත්සාහ කරමු. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්ම වල හේතුවෙන් අප නමින් මියගේ ඥාති හොද මේ පිනෙන් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදුකාරයක් දීලා මියගේ ඥාතිටත් පුණ්‍ය අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මෙවතුම් පුණ්‍ය ධර්ම රාජසංසයෙන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව අපත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් හොඳින් ආරක්ෂා කර දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඊට කලින් අද දින අපේ රටේ බොහෝ දෙනෙක් හදිසි අනතුරකින් මිය ගියා. ඉතින් ඒ මිය ගිය හැම දෙනාම මේ පින්තුන් උදෑසන පටන් මේ මොහොත දක්වා රැස් කර මේ පින් අනුමෝදන්ව ලංකාවේ 100 ගණක් මිය ගියාට පින්තුන් ලෝකේ දවසකට ලක්ෂ 2ක් අටින් මිය යන කොහේ හරි. ආ කොහේ හරි මොනවා හරි හේතුවකින් ලක්ෂ 2කට වැඩි ගාණක් දිනකට මරණයටපත් වෙනවා. එහෙම ලෝකෙක මේ අපි ඉන්නේ. ඉතින් ඒ බොහෝ දෙනාගෙන් අය ඇතැම්මිට පින් අපේක්ෂාවකින් තැන්වල තමයි ඉප දෙන්නේ. ඉතින් ඒ පින් අනුමෝදන් වෙන පුළුවන් යම්තා කයි නොනැ මේ ගිහිල්ලා ඒ හැම දෙනෙක්මත් අප විසින් සිද කළ මේ පිනෙන් සුවපත්වෙත්වා කියල අපි සාදූ කියල පින් අනුමෝදන් කර. මේ උතුම් පින්කමෙන් දෙවියනුත් පින් අනුමෝදන්ව ලෝකයත් සම්බුද්ධ ශාසනයක් රැක දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් උදෑසන පටන් සීලාදී පිළිවෙත් සම්පූර්ණ කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මවල හේතුවෙන් ඔබ අප හැම දිනාටම මෙලොවටින් නිරුක් නිරෝගී සම්පන්නිය සසර ජීවිතයේ සුවපත් භාවය ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.